අයිබෝන් කියලා ටෙක් කතා තිස් එක සිතියනේ නම්බරත්දා දින එක සිතියට හැමෝම සාදරයෙන් පිළිගන්නවා මම කාලිංග බුද්ධිය ඔව් තවත් එක්කෙනෙක් ඉන්න අපිත් එක්ක මේ ඉන්නවද උපුල්ට ඇහෙනවද අපිය ඔව් ඇහෙනවා මම ඇහෙනවා දෙ පැත්තට ඔව් උපුල්ලත් හොඳට ඇහෙන අපිට මේ උපුල්ගේ මම හිතන්නේ ෆොටෝ එකත් කට්ටිය මේ අදහස් දක්වන්න පුළුවන් කොහොමද උපුල්ගේ උන දැකලා නැත්නම් ඔන්න මේ දා උපුල් පල්ලේ කුඹර කොහොම හරි මේ මේ දවස්වල අලුත් නිවුස් මොන හරි තියෙනවද උපුල්ගේ ඔය පැත්තේ නැත්නම් පරණ විදියටම දේවල් යනවා ඒ පරණ විදියටම කතා කරලා ඉමු නේද ඔව් මම හිතන්නේ බුද්ධික කාලෙකින් ආපු වින්දා මම හිතන්නේ මේ කතා කරන්න දේවල් ටිකක් තියෙනවා මේ බුද්ධික ඉතින් මේ රැකියාව වශයෙන් කරන්නේ ගොඩක් වෙලට iOS development ඉඳ බුද්ධිකගේ මේ දවස්වල මේ ටිකක් බුද්ධිකට හොඳ දවස් ටිකක් තමයි මොකද මේ Apple ලගේ developer conference එකක් තිබ්බා අරුතෙන් එන ඒවා ගැන ඒගොල්ලෝ කතා කරා iOS 6 තමයි මම හිතන්නේ ලොකුම දෙන්නේ බුද්ධික iOS 6 වලාපු ටික තමයි ඉතින් තියෙන්නේ මේ හැබැයි Apple විතරක් නෙවෙයි ගාලින්ග Google IO එකත් බහුගේ දවස්වල තිබිච්ච ඉඳන් ඔව් අපිට දෙකම කතා කරන්න පුළුවන් වෙන්නේ Android ගැනයි iOS ගැනයි ඔව් මං හිතන්නේ එහෙනම් අපි ඉස්සලම මේ iOS වලින් පටන් ගමුනේ බුද්ධික මොකද ඒකනේ සාමාන්‍යයෙන් කට්ටිය තාමත් වැඩි developer conference එකක් වුණා Steve Jobs නැතුව කරපු පළවෙනි එක නේද ඔව් දෙවෙනි එක දෙක දෙකනේ දෙක මේ iOS 6 ගැන කතා කරනකොට ගාලින්ග මේ මට නම් ඒකේ විශේෂම දේවල් විදිහට දැක්කේ මේ අර මැප් වෙනස් කරලා තියෙන මැප් ඇප්ලිකේෂන් එක. ඒක තමයි විශේෂම කියන්නේ. ඉතින් අපි ලංකාවේ කට්ටියට නම් ඒක එච්චර හොඳ ආරංචියක් නෙමෙයි නේද? ඔව්. මේ ඇත්තටම මේ අපිට උනේ එතකොට මේ ඇත්තටම මේ මැප්ස් වැඩ කරන්නේ නැති වෙන තත්ත්වයටපත් වෙච්ච එක තමයි බුද්ධිගේ ගුණේ. මොකද මම හිතන්නේ උපුල් එහෙම නම් Google Maps පාවිච්චි කරන්න නැතුණාට මේ මායි බුද්ධික මන් දැනේ බුද්ධිකට වැඩි පාවිච්චි කරන්න දෙනට අපේ මම සහ අපේ ඔෆිස් එකේ ගොඩක් කට්ටිය මැප්ස් වලින් තමයි පාවි මේ පාරවල් හොයාගෙන කරගෙන යන්නේ. ඉතින් එහෙම වුණාම ලොකු ප්‍රශ්නයක් එනවා බුද්ධික මේ මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඕපන් ස්ට්‍රීට් මැප්ස් ද මොකද්ද දන්නේ නේද? ඒගොල්ලෝ කලින්ක ඕපන් ස්ට්‍රීට් මැප් ගන්නවා එකම ටොම් ටොම් ඒගොල්ලන්ගේ මැප් එකක් ගන්නවා කියලා තමයි තියෙන්නේ. හැබැයි ඒක අපිට ඒ කියන්නේ මෙහි ඩීටේල් නැති වුණාට එච්චර මේ ගොඩක් රටවල් වලට හොඳට තියෙනවා කියලා තමයි කියන්නේ නේද? මොකද ටොම් මේ නැවිගේෂන් වල ගොඩක් ඉදිරියෙන් ඉන්නේ හින්දා. ඔව් මම ඇත්තටම ඉස්සෙල්ලා මුලින් හිතන් හිටියේ මම හිතන් බුද්ධි අපිට කතාවලත් කලින් කතා කරා මේ ඒගොල්ලෝ ඕපන් ස්ට්‍රීට් මැප්ස් පාවිච්චි කරයි කියලා. ගොඩක් අය හිතන් හිටියේ එහෙම කරයි කියලා. අන්තිමට ඒක නෙමෙයි උනේ නේද? ඔව් මේ පාවිච්චි කරේ ටොම් ටොම්. ටොම් ටොම් හැබැයි යුරෝප් ඒ වගේ රටවල් හැම එකට තිබ්බට මේ අපිට විතරක් නැත්තේ ටොම් ටොම් මේගොල්ලන්ගේ මැප්ස් ද පාවිච්චි කරන්න බුද්ධික දන්නේ හරියට. ඔව් ඒගොල්ලන්ගේ මැප් නේ. ඒගොල්ලන්ගේ මොකක් හරි මැප් එන්ජින් එකකුත් තියෙනවා ගාලින්ග මේ ටොම් ටොම් ලගේ. ඊට අමතරව මේ මේ iOS වල අර ෆ්ලයිඕවර් කියලා ෆීචර් එකකුත් හඳුන්වලා දීලා තියුණා. ඔය ඒ කියන්නේ සමහර ඔය සිටිස් එහෙම උඩ ඉඳලා බලනවා වගේ මේ 3D view එකකින් බලන්න. ඉතින් තවමත් මට නම් හිතෙන්නේ Google Maps එක්ක compare කරනකොට මේ ටිකක් පස්සෙන් ඉන්නේ නේද? ඔව්. Google Maps වලත් අර ළඟදී හඳුන්වලා දීපු ඒවා ඔය අර බිල්ඩින් ඇතුලේ එහෙම navigation ඒවත් තියෙනවානේ. ඊළඟට මේ ළඟදී Google IO මේ ඔය session එකකදී කාලින්ග මම දැක්කා මේ ඒගොල්ලෝ පෙන්නනවා අර business search එකට අපි හිතමු restaurant එකක් කියලා. ඒකෙදී මේ ඒකේ අර street view එක වගේ ඒකේ ඇතුලේ තියෙන view එකත් බලන්න පුළුවන්. ඒකම මේ device එකකින් පුළුවන් device එකේ අර compass එක තියෙන mode එකට දාගත්තට පස්සේ device එක හරවනකොට වටේට හරියට නිකන් අපි අර කණ්ණාඩියක් ඇතුලෙන් බලනවා වගේ ඒ building එක ඇතුළේ බලන්න පුළුවන්. ඒ වගේ features ඉතින් තම දැක්කේ නෑ නේද iOS 6 වල. මේ බුද්ධිකට පොඩි කම්ප්ලේන් එකක් යන chat room එකේ බුද්ධිකගේ සද්දෙමදී කාලිංග අයියාගේ බුද්ධිකන් මයික් එක කටර ගන්න. ඒක තමයි මේක තවටිය අට්ටු කර ගන්න ඕන. මේ බුද්ධිකට අද මේ ඉඳ ගන්න අපහසු බුඩුවක් තියෙන්නේ මේ ඒක නිසා පොඩ්ඩක් අමාරුයි. මේ කොහොම හරි මේ මයික් ගැන කතා කරාම මේ ලොකු ප්‍රශ්නයක් ටෙක් කතා වලට දින මේ මයික් ප්‍රශ්නයමයි දැන් ටෙක් කතා පටන් ගත්ත දවස් ඉඳන් වගේ. අදත් මේ අපිට ඩොනේට් කරපු මයික් එකක් තියෙන්නේ. ඔව් බුද්ධික පාවිච්චි කරන ඩොනේෂන් මයික් එක. අනිත් මයික් කතා කරද්දී එහෙම මේ මයික් දැන් මේ මම පාවිච්චි කරන මයික්ගේ වීඩියෝ බලනකොට වෙනදි මේ පැටර්න් එක නේ මේ හැම ගිහිල්ලා මේ වයර් වලින් තමයි ගැට ගහලා තින්නේ මේ ස්ටෑන්ඩ් එකට මේ තියෙන්නේ. ඒක නිසා මේ ටෙක්කත අය පැත්තෙන්න්නම් ගොඩක් දුප්ප කෝමරි ගමන්න මේ උපුල් සද්‍යයක් බත් දෙන්න තින්න මේ අපි පොඩ්ඩක් උපුල් පැත්තර මාර්ය මේ උපුල් සාමාන්‍යයෙන් මොබයිල් ඕඑස් පැත්තර වැඩිය සම්බන්ධ වෙන්නේ නැද්ද ඒක හැටිද උපුල් මොකද කියන්නේ සාමන්නම් අත ගහන්නේ කියන්නේ මං ගොඩක් කල් පාවිච්චි කරලා තිබුණේ කියන්නේ මොබයිල් ඔඑස් ලොකුවට මුකුත් නැති ෆෝන් තමයි එක දිගට පාවිච්චි කරලා තිබුණේ දැන් දැන් තමයි පොඩ්ඩක් ඒ වගේ වටත් අත ගහන්න ලැබිලා තියෙන්නේ ඉතින් Android ඒ වගේ පැතිවලට පොඩ්ඩක් අත ගහලා පොඩ්ඩක් ඉස්සරහට ඒවා සම්බන්ධයෙන් පොඩි පොඩි වැඩ කරන්න හිතේ අදහස් තියෙනවා බලමු ඉස්සරහට කරන්න කොහොමද ඉතින් මේ දැන් ඉතින් එන යුගයේ හැටියට ස්මාර්ට්ෆෝන් එකක් ඉතින් ගොඩක් අය අතේ ගැවසෙන දෙයක් බවට පත් වෙගෙන ඉන්න හන්දා ඉතින් ඒ මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට්ස් ඒ පැත්තෙන් එහෙම සෑහෙන අනාගතයක් තියෙනවා ඒකට පැත්තට අත ගන්න ඇත නේදයි ඔව් මම හිතන්නේ මේකට බුද්ධිකට උත්තරයක් දෙන්න පුළුවන් ඒ පොඩි ප්‍රශ්නයක් chat එකේ යනවා මේ Google Map මේක ගැන කතා කරන්න කියලා මේ Google Map මේක කියලා කියන්නේ ඇත්තටම Google Maps අපිට හදන්න තියෙන tool එක නේද බුද්ධික ඔව් මේ ඒක ගැන ඉතින් මෙහෙම ඒකෙදි ඉතින් කරන්නේ අපි map එකේ නැති මොනව හරි එක්ක area එකක් mark කරන්න පාරක් අඳින්න building එකක් මෙන්න මේ area එකේ තමයි තියෙන්නේ කියලා දාන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් හැබැයි අපි දැම්මා කියලා මේ ඒක publish කරන්නේ නැහැ එවලෙම ඒකේ review එකක් ගිහිල්ලා ටික කාලෙකින් තමයි publish වෙන්නේ ඒ කාලෙින් ඔව් ඒක බුද්ධික මේ මමත් දැකපු දෙයක් තමයි සමහරලාට සමහර අය මන් දන්නේ ඒක හිතුවමතා කරනවද කියලා මේ වැරදි information උත් update කරනවා බුද්ධික මේ මමත් දැක්ක මේ ළඟදී මේ එක්කෙනෙක් update කරලා තිබ්බා මේ අර දැන් highway එකේ entrance එහෙම වැරදි විදිහට දාලා තිබ්බා ඒ වගේම බලලා සමහර තැන්වලදී තින් හරියටම වගේ තියෙනවා මොකද දැන් අපි map maker එකේ දැන් බුද්ධික ඇන්දොත් එහෙම ඒක මේ approve කරන්නත් ඕනේ මම හිතන් දෙන්නේද කොහෙද approve කරන්න ඕනේ නේද බුද්ධිය මම මට ගන්න මතක නැහැ හරියට මේ මමත් අපේ ගමේ පැත්තේ එහෙම ගොඩක් ඒවා නැහැ නේ Google Map වල සමහර ඒවා දැම්ම මම හිතන්නේ දැන් 7-8ක්ම දැම්මා මේ ඒවා මාස 3ක් විතර කාලයක් ගියාට පස්සේ තමයි මේල් එකක් ආවේ මේ ඒව public ගියා කියලා මේ තවත් ඉතින් කතාවක් කියන්න තියෙනවා මේ ටෙක් කතා වීඩියෝ පටන් ගන්න වීඩියෝ එකේ රෙකෝඩින් බටන් එකේ මොයිද ටෙක් කතා පළවෙනිවට දරන්නේ තෝයි ප්‍රශ්නේ වුණා කවන්න දැන් ඉඳලා හරි රෙකෝඩින් එක තියෙන්නේ නේ ඔව් දැන් ඉඳන් හරි තියෙ දැන් රෙකෝඩින් නේ බලන කට්ටිය බලයි මුල් අවස්ථාවේදී මොකද උනේ කියලා ගලන් ගන්නවා මේ එක්කදා මේ දැන් රෙකෝඩ් බණ්ඩ තියෙන බටන් සංඛ්‍යාව වැඩි මේ කවුරුරි බැලුවොත් පේන්නේ දැන් මේ මේක බැලුවොත් මේ මෙතනත් බුද්ධි කින්න තැනත් තව එකක් රෙකෝඩ් වෙනවා මේ මං ඉන්න තැනත් තියෙන උපුල් අර උඩ අසෝ සීපීසී එකක් ඉන්නවා මෙතන ඔඩියෝ බ්‍රෝඩ්කාස්ට් වල රෙකෝඩ් වෙනවා ඉතින් ওই විදිහට තමයි මේ ටෙක් කතා යන්නේ පොඩ්ඩක් බටන් ප්‍රමාණෙත් ඇටි තනියෙන් මට දැන් ඔබන්න තියෙන බටන් ප්‍රමාණෙත් ඇටි ප්‍රශ්න කතා කරන්නට දා බොත්තම් ඔබන්න තත්ත්වය තමයි මටපත් වෙලා තියෙන්නේ කමන්නේ කොහොම හරි මේ කාවහරි ට්‍රේන් අපේ චම්ලි මල්ලි තමයි මම හිතන්නේ වොලන්ටියර් එකක් දාලා තිබ්බා මේ ටෙක් කතා වීඩියෝ කරන්න දාට උදව් කරන්න ඉන්නම් කියලා. ඔය ඇතර මෙහෙම එක්කෙනෙක් ඉන්නවා නම් මේ ලොකු සහනයක් නේද කාලින්ග? ලොකු සහනයක් දානවා නැත්තම් ඒ කියන්නේ මේ ස්ක්‍රීන් කැමරා ස්විච් කරන්න නන් දාන්න ඔය ටික කරගන්න පුළුවන් එක්කෙනෙකුට නේද? ඔව් මේ කොහොම හරි කමන්නේ මේ වැඩේ ගියා අපි මේ ප්‍රශ්නෙකට මාර්යමද බුද්ධික මේ මේ කතා කරන්න අතරේ මේ ලංකාවේ කවුද මැප්ස් අප්ඩේට් කරන්න කියලා අහන ඔෆිෂල් අය ඒක මේ ඇත්තටම මේ චැට් රූම් එකේ ප්‍රශ්නයක්. එහෙම එක්කෙනෙක් නැහැ. ඉතින් Google ලයි ටිකක් මැප්ස් පාවිච්චි කරනකොට ඒ අය ප්‍රොමෝට් කරනවා නේද මේකේ මොඩරේටර්ස්ලා හැටියට. ඔව්. ඔව්. ඊට අමතරව මේ පොඩි මේ නිවුස් එකක් තියෙනවා. ඒකට යන්න කලින් පොඩි ප්‍රශ්නයක් බලමු නේ බුද්ධික. බලමු. ප්‍රශ්න උඩ ඉඳලම පටන් ගමු නේ. ඔව් මම හිතන්නේ අපේ දැන් ওই ප්‍රශ්නෙකෙත් ප්‍රශ්න තියෙන හැමතිස්සම කොහෙන්ද මේ ප්‍රශ්න කතා කරන්න කියලා ඉතින් මම හිතන්නේ හැමදාම තියෙන ප්‍රශ්න ඒවා මම හිතන්නේ උපුල් තමයි අර ඕකේ එකක් දාගෙන යන්නේ මේ ප්‍රශ්නයක් කතා කරාම මම හිතන්නේ අපි ඕකේ එකක් අත් දාන්නේ ප්‍රශ්නයක් තියෙනවා ගාලින් එහෙනම් ඒක කතා කරමු මේ BlackBerry services Android වලට ගන්න කොහොමද කියලා අහලා තිනවා මම හිතන්නේ බුද්ධිකට ඕකට මට වඩා හොඳ උත්තරයක් දෙන්න පුළුවන් නේමයි BlackBerry services කියන්නේ ඔය BlackBerry enterprise services නම් මේ ඒගොල්ලෝ BlackBerry devices තරහම තමයි මේ දෙන්නේ. ඔව්. ඔව්. හැබැයි ඉතින් අපේ enterprise app එකක් තියෙනවා නම් ඒගන්න ඉන්හවස් ඩියලප් කරපු ඇපිේෂනු බලක්බෙරි සවිස සිදිහට එක්ස්පෝස් කරන්න බලුව ඒ වගේ එකක් තියෙනවනම් ඉතින් අපිට ඒක වෙනස් කරගන්න බලුවන් ඇන්ඩරෝයිඩ්වල්ට සපෝට් කරන විදිට හැබැයි බ්ලක්බෙරි සවිසස් කියලා අදහස් කෙරුවේ මේ බලක්බෙරි එන්ටර්ප්‍රයිස් සවිසස් නං මම දන්න තරමින් නැහැ මේ ඒක ඔෆිසිලි ඇන්ඩරෝයිඩ්වල්ට ගන්න විදිහ ඔව් මේ මංහිතන්න ති බුද්ධි කොත්තන මේ පොඩි මේ කතාක් යන්නන මයිදන්න හැමදාමට එක් කතාවලින් බයිනෝන මේ බ්ලක් වෙරිියල්ට ටික්කතන බයින මම් බයින බ්ලක් රල්ට මේ ටික් කතාල්ලනක වැරදින මේ කොමරි බ්ලක්බෙරි සවිසස් කියල ගොඩක් හිතන්ගනීම පුෂීමේල් කියන එක තමයි බුද්ධික ඒක ඊළඟට ඔය පුෂීමේල් කියන මහිතන්නේ දැන් අවුරුදු හතරක පහකිනම් ඕන ෆෝන්න කෙනවා ඒක නිසා ඊමේල් ෆෝන් එක තියෙන කියන එක දැන් ලොකු කතාවක් නෙමේ ඒක නිසා ඕන සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකගත්තොත් මේ ඊමේල් සර්විස් එක තියෙනවා මේ මගේ මගේ ගිනින් සාමාකම ගහන්න බැයිති අපත් ඊමේල් හොඳට වැඩ කරන්න කිසි අවුලන්න මේ මේල් බැලොත්තේම මේ ඔය තියෙන මේල් ආපු ගමන් ිය බල ද ය තින කෙ හම ඩිය න බලන මොකක්ද කියල මේ වැලොත්තයෙන් පේන ඇතිතින් ගහපු ගාමල්ලගෙනවා සාමානෙන් ඒකැන පුෂීමේල්ල මුලින්ම තිබවා මේක තමයි මේල්ල කාපු ගමන් පේනවා කියනක එකන් ඩිවයිසගේ එස්මස්සකාවගේ ටක්ගාල පේන ගටින් ඒක මේ ඕනම ෆෝර්න් එක දැන් තියෙනවා ඊට පස්සේ ගොඩක් ඊළඟට ප්‍රශ්තිය නො බ්ලක්බරි මසෙන්ජ බBM කියන බලක්බරි මසෙන්ජ කියන ලොකු කේසිගන්න මේ බ්ලක්බරි පාවිචි කන්නය අතරේ මේ චට් කරන්න පුළුවන් SMSවලට වගේ සල්ලියන්න තික ඒකට දැන් ඕල්ටනේටව ගොඩත් තින වත්සප් වගේ පාවිචි කරන්න ෆ්‍රී මැසේජ් කරගන්න පුළුවන් ඒ ඇපලිකේෂන් පාවිච්චි කරන්න ඇත හැබැයි මේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ බුද්ධික මේ බ්ලක්බෙරි එන්ටප්‍රයිස් සර්විස සර බුද්ධික කිව්වාගේ බ්ලක්බෙරි එන්ටප්‍රයිස් සර්ව එකක් තමන්ගේ ඕගනයිසේෂන් එකේ දුවලා පොලිසිස් දාලා ඩිවයිසස් මැනේජ් කරනවා නම් ඉතින් බ්ලක්බෙරි එකක් ඕනේ නේද ඒත් දැන් දැන් මං හිතන්නේ එච්චර අවශ්‍යතාවයක් නැහැ නේ මොකද දැන් අපේ ගොඩක් ෆෝන් වල කන්ටැක් සින්ක්‍රොනයිසේෂන් ඒ වගේ ඔක්කොම ඕපන් ස්ටෑන්ඩඩ්ස් වලට තියෙනවා නේද බුද්ධික ඔව් දැන් ඇත්තටම මේ බ්ලක්බෙරි ඒගැන අපි ඉන්ෆ්‍රස්ට්‍රක්චර් එක ඉස්සර ඉඳලාම ඉන්වෙස් කරලා හදාගෙන නැති එක අලුතෙන් පටන් ගන්න එකක් වගේ නම් ඕන තරම් තියෙනවා මේ බ්ලැක්බෙරි නැති වුණාට වෙන තර්ඩ් පාටි සර්විසස් තියෙනවා ඇප්ලිකේෂන් ප්ලට්ෆෝම්ස් තියෙනවා ඕන තරම් ඉතින් එකම දේ අර සමහර විට අවුරුදු ගානක ඉඳලා බ්ලැක්බෙරි වලින්ම දුවපු කම්පැනි දින්න පුළුවන් ඒ වගේ අයට තමයි ඉතින් ඒක දිගටම කරගෙන යන්න ඕනේ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් බ්ලැක්බෙරි එන්ටර්ප්‍රයිස් සර්විසස් වලටත් ඕන තරම් තියෙනව නේද කලින් ඕල්ටර්නේටිව්ස්. ඔව්. ඔයිට අමතර පොඩි චැට් එකෙත් ප්‍රශ්නයක් එනවා මේ මේක ඇත්තටම අර කලින් ප්‍රශ්නේ මැප්ස් සම්බන්ධ එකක් මේ ඒ අහන්නේ මන් දැක්ක විදිහට නිමල් තමයි අහන්නේ Android වලට තියෙන ලංකාව හොඳට පේන offline maps මොනවාද කියලා. දැන් Google Maps offline version එක තියෙනව නේද බුද්ධිය? ඔව් ඒ කියන්නේ area එකක් select කරලා internet තියෙන තැනකදී map එක download කරන්න කිව්ව ලංකාව select කරලා ලංකාව download කරන්න කිව්වත් download කරන්න තමන්ගේ හැබැයි ඉඩ තියෙනෝනේ මේ device එකේ. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නේ බුද්ධික. හැබැයි හැම OS Android OS එකේම වැඩද බුද්ධික එක? ඒක නම් හරියටම දන්නේ නැහැ කලින්ග මේ මේ ඔක රිලීස් කළත් මම හිතන්නේ ගොඩක් මාසයක් වගේ තමයි වුනේ නේද offline apps. ඔව්. මේ maps දාලා හැම OS එකකටම නෑ මම හිතන්නේ අප්ඩේට් එකනේ application එක. ඔව්. ඊළඟට සලා සෙට් එකේ මේ තියෙන Android version එක ඒ කියන්නේ සලාගේ maps scan එකෙන් සල්ලි දීලා ගන්න එක. ඒකේ navigation එකක් ඒගොල්ලන්ගේ device එකක් එම hardware තියෙනවා නැත්නම් අපේ car එකට set එකක් ඔය high කරගන්න පුළුවන්. ඒකේ Android version නෙවෙයි තියෙනවා. ඒක horror version නෙවෙයි එහෙම යනවා. ඒක තමයි මම හිතන්නේ වැඩි යන්නේ. ඒක තමයි version horror version එක. ඒක ගැන කතා කරොත් මම නම් පුද්ගලිකව මෙහෙමයි වැඩ කරන්නේ කියන එක නේ මේක වැඩ කරනවා. හැබැයි ගොඩක් slow කියලා තමයි මම දන්නේ. ගොඩක් slow කියලා කියන්නේ බුද්ධික අපිට අපිට පාරක් වැරදුනා කියලා. යම් කිසි කන්සිඩරබල් ටයිම් එකක් නැහැ අටයි රූට් එක අප්ඩේට් කරගන්න මේ වැරදුනා කියලා කියන්න අපි යන පාර ඊළඟට තමයි අර තැනක් ටක් ගාලා හොයා ගන්න තියෙන අපහසුතාවය ඒක කැටගරයිස් කරලා තමයි තියෙන්නේ බුද්ධික සර්ච් එකක් නේ ඔව් සර්ච් එක කියන්නේ කාරින් ඒක තියෙන්නේ දැන් අපිට ඕනි එක සර්ච් කරන්න බෑ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ඕන අකුර තමයි අපි ගහන්න ඕන ඒ තීන වචන වලට අදාළ අකුරු විතරයි ටයිප් කරන්න ඕනේ. ඒත් හොයන කෙන්නේ නැහැ බුද්ධික. දැන් උදාහරණයක් ගත්තොත් දැන් Google Maps පාවිච්චි කරා මම නම් සාමාන්‍ය Google Maps වලට තාමත් ලකුණු දෙනවා. Google Maps පාවිච්චි කරත් මට දැන් කිරලපන්ට යන්න ඕන. මම කිරලපන කියලා සර්ච් කරා. කිරලපන්ට ලොකේෂන් එක සර්ච් කරලා ටග් ගාලා එතෙන්ට එනවා. එතකොට එතන ක්ලික් කරා direction from here කියලා ටග් ගාලා හදාගන්න පුළුවන්. නමුත් අර සලා ඇන්ඩ්‍රොයිඩ්ගේ හදාගන්න මට මෙහෙමයි හදාගන්න බෑගින තත්වනේ මම කියන්න. ඊළඟට තමයි මේ ලොකේෂන් ෂයාරිං කියන ප්‍රශ්නේ. මම මේක හැබ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ දිනන්න සලාගේ ඒ ලොකේෂන් එක වුවත් එකෙන් අරින්න පුළුවන්. නමුත් අර ඩිවයිසස් පාවිච්චි කරනකොට බුද්ධික දැන් බුද්ධිකට කියන්නවනේ මං ඉන්නේ මෙතන කියලා කියන්න දෙන්නේ නැහැනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ මම කසද බඳින්න තන මොකද කැලේකට තිබ්බේ. කැලේට ගිහිල්ලා මං කරේ ලොකේෂන් එක ෆෝන් එකෙන් GPS ලොකේෂන් එක අරගෙන ඒක මේ Google Maps වල මාක් කළා. ඊට පස්සේ කට්ටිය ලින්ක් එක කරපු එක. ඉතින් ඒ වගේ දේවල් අර වගේ එකකින් කරන්න බෑ නේද බුද්ධික? ඔව්. මේ තව අර වෙන්ඩර් කෙනෙක් ඉන්නව නේද කලින්? දැන් අවුරුද්දක විතර ඉඳලා දෙන්න මේ මට ඒක නම නම් මතක නෑ. ඩිවයිසස් දෙන්න තව වෙන්ඩර් කෙනෙක්. ඒගොල්ලන්ගේ මම හිතන්නේ ඩිවයිසස් තියෙනවා මේ ප්‍රොසෙට් කියන්නේ සලාමද? ඔව් ප්‍රොසෙට් කියන්නේ සලා නේ. ඔව් මේ අර ඩිවයිසස් වල මම දැක්ක සිම් එකක් දාන්න තියෙනවා මේ ඩේටා කනෙක්ෂන් එකක් එක්ක තියෙන ඩිවයිසස්. ඒකේ සමහර විට තියෙන්න පුළුවන් ඔය වගේ ෆීචර් එකක් නේද? මොකද රියල් ටයිම් අප්ඩේට් එහෙම තියෙන හින්දා කොළඹට නම් තියනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ රියල් ටයිම් අප්ඩේට්. ඔව් මේ මේ ළඟදී ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි පටන් ගත්තනේ බුද්ධික මෙහෙම මේ අප්ඩේට් සියෙන් දැන් SMS වලින් කියනවා ට්‍රැෆික් තියෙන දැන් මොකක් හරි ඒ වගේ ඒකත් පටන් ගත්තා නේද? ඔව් මොකක් හරි කිව්වා නේද මේ උපුල්ට එහෙම ආරංචියක් ආවද මොනිටර් කරනවා ඔහොම කියලා නේ. උපුල්ගේ මයික් එකේ සද්දෙමද? ඩටිය ලං කරගන්න. උපුල්ගේ හැමදාම වයර් එකේ ගැටලුව හදක් තියෙනවා. මේ කලින්ග තව අර ප්‍රශ්නේ කලින් අහපු කෙනා මහලා තිනවා මේ ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ මොකද්ද කියලා. අයියෝ චාර රූප ෂෙයා කරන එක. ඔව් ඇත්තම සරලව කිව්වොත් Facebook එකේ wall එක වගේ තමයි දැන්. ඒකද අර අනිත් ෂෙයාරින් ඇප් වලට අමතරව ඒකේ පොඩි ෆීචර්ස් ටිකක් තියෙනවා ඉෆෙක්ට් දාන්න ඒ වගේනේ අර මුළු රවුම් කරගන්න. ඒක තමයි ගොඩක් කට්ටිය දාන ඉෆෙක්ට් එක. ඒක මම හිතන්නේ මේ මේ මේකෙත් තියෙන මේ ඉන්ස්ටාග්‍රෑම් කියලා කිව්වහම මේ ෆෝන් එකේ තමයි මන්නම් පාවිච්චි කරන්නේ. මේ රූපේ පෙන්නුවොත් එහෙම මේ මේ සමායන අද මේ ටෙක් කතාවල මේ වීඩියෝ හරියට එක එක ඒවා පෙන්වන්න බැරි වෙනවා. ඔය දැන් වීඩියෝ බලනට බලන්න බලව ඔය ඉතින් Instagram Instagram එක කතා කරත් ඕක ඇප් එක දැන් ඉතින් මේ ඉන්න මගේ යාළුවෝ ෂෙයාර් කරපු ෆොටෝස් ටික තියෙනවා. ඉතින් බලුකුක් එක දැක්කම නීචෝයි බලුකුක් කියලා මට ඔක ඩබල් ක්ලික් කරාම ලයික් එකක් දාන්න ඕන. අර දැක්කනේ හાર્ට් එකක් වගේ එකක් ඇවිල්ලා අර අර කාලිංග හොගාලා ෆෝන් එක පෙන්නනවා වීඩියෝ දාලා කැමරා එක දාලා ඉතින් ඉන්ස්ටාග්‍රෑම් ඇප් එක මේ ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන අර බලුකු කම ලයික් කරපු එකට තමයි මේ යට හાર્ට් එකක් වගේ පේන්නේ නැත්නම් ඒක කට්ටි ඉතින් ඔයගේ යාළුවෝ ෂෙයා කරලා තියෙන ෆොටෝස් බලන්න පුළුවන් කමෙන්ට්ස් දාන්න පුළුවන් ඉතින් ඔයගේ දේවල් ටිකක් තමයි මේකේ කරන්න පුළුවන් අර වෙලා තියෙන දැන් ෆොටෝ එකක් ගැහුවොත් නේ උදාහරණයක් දැන් මම මේ මම මගේ ෆොටෝ එකක් ගත්තා කියමු. හරි මං ගිහිල්ලා මේ ෆොටෝ එකක් ගත්තා. දැන් මේ chat එකේ මේ ඔඩියෝ අහන හැටන සමාවෙන්න මේක පේන්නේ නැති එක. ඊට පස්සේ මේ යට එන පොඩි බාර් එකක්. ඕකේ මට ඉෆෙක්ට්ස් දාන්න පුළුවන් එක. මෙහෙම කරන්න පුළුවන්. ඒක නිකන් පාට මාව සුදු කරන්න පුළුවන්. ඊට පස්සේ මාව මේ වගේ පාට කරන්න පුළුවන්. ඔය වගේ ওই ටික තමයි ඉතින් කට්ටිය කරන්නේ. ෆොටෝ ගන්න බැරි අයට හොඳයි නේ බුද්ධික. අපිට වගේ මේ මං වගේ මාත් එක එක ගහලා මේක ෂෙයාර් කරන්න ඉන්නේ. ඕක තමයි Instagram කියන්නේ. මේ ඕක කාලෙන් අර Facebook ලා ගත්තානේ නේ මේ Instagram සර්විස් එක මේ ඒක ගැන ඔය එක එක්කෙනා එක එක මත බල කරානේ ගැන මේ ෆොටෝ ඇප් එකක් කරන්න හදනවා නැත්නම් අර ෆොටෝස් වල දින geo tag ඉන්න ඒ වගේ details ගන්න ගත්තාම කියලා ඒකම මේ මම කියව එක තැනක මේ ඒකේ කියුනේ මේ Instagram ලාගේ back end එක මේ ගැන ඒ කියන්නේ ඒක plan කරලා තියෙන විදිය මොකද ඒකට එන ෆොටෝ ලෝඩ් එකත් එක්ක ඒක හැන්ඩල් කරන්න බෑක් එන්ඩ් එක හදලා තියෙන විදිය සෑහෙන්න මේ සංකීර්ණ විදියකට තමයි කියන්නේ ගොඩක් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකතු කරලා ඒ වගේ හදපු එකක් ඒකත් හේතුවක් වෙන්නේ නැති කියලා සමහර විට ඔය ඔච්චර ලොග් ගානකට ගන්න අනිත් එක තමයි මේ Instagram උත් දුවන්නේ මේ Amazon ලගේ cloud එක උඩ නේද බුද්ධික ඔව් ඉලාස්ටික් cloud එක උඩ තමයි ඇත්තටම මේ ඔය මේ ළඟදී ඉලාස්ටික් part එක පාවිච්චි කරන්නේ නැහැ කියලා ආරංචියක් ආවා මේ cloud එකේ මොකද මේ ළඟදී අර ඒගොල්ලන්ගේ data center එකක් out කරන්නේ Amazon ලගේ බුද්ධික ඔව් මොකක් හරි මේ කුණාටුවක් කියන්නේ වැස්සක් ඉඳලා data center එක out කරාම Instagram උත් බඩු බැගට් උනාලු පස්සේ බලනකොට Instagram Amazon cloud එක පාවිච්චි කරාට elastic cloud කියන part එක පාවිච්චි කරලා නැහැ ඒ කියන්නේ ඉලාස්ටික් ක්ලවුඩ් කියන්නේ Amazon ලගේ මේ ක්ලවුඩ් වලත් ෆේලියර්ස් කියන්නේ මෙතනයි අර data center එකක දැන් අපිටම දැන් Amazon ලා data centers තියෙන Amazon කියන සමාගමේ ක්ලවඩ් සර්විසස් කියන්නේ EC2 ක්ලවඩ් එකේ ඒගොල්ලන්ගේ අපිටම ඇමරිකාවේ තියෙනවා, ජපානයේ තියෙනවා, ලංකාවේ තියෙනවා කියලා ලංකාවේ නැහැ මම මේ නිකන් කියන්නේ. එතකොට වෙන්නේ දැන් අපිටම අර ඇමරිකාවේක ඩේටා සෙන්ටර් එකක් ගියොත් එහෙම ජපානයේ ලංකාවේ තියෙන ඩේටා සෙන්ටර් වලින් ඒක හැන්ඩල් කරනවා. ඉතින් මේ හැන්ඩල් කරන එක එක්ස්පෑන්ඩ් වෙන එකට ඒගොල්ලෝ කියන්නේ මේ EC2 ඉලාස්ටික් ක්ලවුඩ් කියලා. ඉලාස්ටික් ක්ලවුඩ් එකට දාලා තිබ්බේ නැහැ කියලා තමයි ආරංචිය තියෙන්නේ නේ. ඒගොල්ලෝ කියලා තිබ්බා ඒක ළඟදී ඉම්ප්ලිමන්ට් කරනවා කියලා. ඒක ගැන බුද්ධික මං හිතා දැනගෙන හිටියා කියලා. මේ මං කියවනකොට මේ තමයි දැක්ක හැම කතාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ ක්ලවුඩ් එක පාවිච්චි කරනකොට උනත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා කියන්නේ අවස්ථාවට තමයි. ඔව්. ප්‍රශ්න වලට අපි යමු නේ බුද්ධික නැත්තම්. ඔව් ඒක තමයි. වෙලා යන ඉඳන නේ. ඊළඟට සමන් අහලා තියෙන ප්‍රශ්නයක් මේ ෆ්‍රී දෙන හොඳ VPN මොනවද කියලා අහලා තියෙනවා. VPN කියලා කියවේ බුද්ධික දැන් සල්ලි දීලා ගන්න සර්විස් නම් ගොඩක් තියෙනවානේ. ඔව් මේකේ කාරින් VPN සර්විස් ද ක්ලයන්ට් ද මොකද්ද කියලා හැබැයි නෑ VPN කියලා විතරයි දෙන්නේ අපි දෙකම කතා කරන්නේ. ඔව් ගොඩක් අය VPN කියලා මම හිතන්නේ අදහස් කරන්නේ බුද්ධික මේ අර બ્લોක් කරලා තියෙන සයිට් වලට යන්න allow කරන්න. ඒ වගේ කරන හොඳම වැඩේ තමයි ටෝ වගේ ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරන එක. පොඩ්ඩක් ඉතින් slow නමුත් වැඩේ කරගන්න මේ ඇති නේද බුද්ධික. හැබැයි ඉතින් අනිත් VPN සර්විස් තියෙනවා ඉතින් සල්ලි දීලා ගන්න ඕනේ හොඳට වැඩ කරන්න නම්. ඒක දැන් ටෝ පාවිච්චි කරන එකත් පොඩි අවුලක් තියෙනවා නේද? දැන් ඉතින් කට්ටිය ඇත්තටම දන්නවනේ ඉතින් මොකටද අහන්නේ කියලා બ્લોක් කරලා තියෙනේ වට යන ගොඩක් වීඩියෝ එහෙම බලන්න අමාරු ටෝ වලින් ගිහලා. හදිසියට බලා ගන්න බෑ. ඉමර්ජන්සි ඒක ස්පීඩ් එක සෑහෙන අඩුයි ගිහලා ඒ කියන්නේ ගොඩක් නෝඩ්ස් වලින් ෆෝවර්ඩ් වෙලා තමයි රික්වෙස්ට් එකක් යන්නේ. මේ හැබැයි ඉතින් VPN එකක් ෆ්‍රී දෙන VPN එකක් විදිහට හොඳයි ඒක. ඔව්. ඉතින් ගොඩක් අය VPN සමහර අයට ඕනේ ඉතින් VPN මේ සයිට් ටු සයිට් දාන්නේ කියන්නේ. එතනම වැඩ වලට VPN පාවිච්චි කරන අපි තමයි ඔෆිස් ලොකේෂන් දෙකක් තියෙනවා. ඔය ඔෆිස් දෙක සම්බන්ධ කරගන්න ඕනේ LAN දෙක. LAN දෙක පාවිච්චි කරනකොට net to net VPN කියන්නේ. ඒක network එකේ ඉඳන් network එකකට යන VPN පාවිච්චි කරනවා. ඉතින් එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ අර තමන්ටම VPN එකක් හදා ගන්න නම් ඔය open VPN free SD-WAN වගේ එකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් Cisco වගේ routers ගත්තොත් ඒවත් built-in VPN තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් එහෙමත් බැරි නම් SLT වගේ තැනකට කතා කරලා IPLC එකක්, ඒ කියන්නේ VPN type එකම තමයි IPLC එකක් දෙන්න කිව්වනම් ගොඩක් වෙලාවට site to site VPN ඒගොල්ලන් හරහා ගන්න පුළුවන් යම් කිසි ගේමක් යටතේ නේද? ඔව්. නැත්නම් ඉතින් ADSL උඩුණත් හදා ගන්න පුළුවන්. ඉතින් වේගය සීමා වෙනවා ADSL වල වේගයට. ඔව් VPN clients ලා ගත්තොත් කාලින්ග මේ මොනවද ඒ ගැන කියන්න පුළුවන්. ක්ලයින්ට් ගත්තොත් බුද්ධික දැන් Cisco නම් ගත්තොත් Cisco ලගේම ක්ලයින්ට් එකක් එනවා ගොඩක් වෙලාවට. ඔව්. ඒක හැබැයි Cisco ඒ partner account එකකින් තමයි download කරගන්නේ. ඔව් අපිට ADC කියලා download කරගන්න බෑ. SLT VPN ගත්තොත් ඒගොල්ලෝ දෙන්නේ Cisco client එක තමයි road warrior client එකට. ඒ කියන්නේ හැමදාම යන කෙනෙක්ට පාවිච්චි කරන්න. ඊට අමතරව අර RS key එකක් දෙනවා. key එකක් කියලා කියන්නේ අර number generator එකක්. මෙහෙම button එකක මම number එකක් හම්බෙන්නේ number එක හල් තමයි password එකට අමතරව log වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි කම්පියුටර් එකක් ගත්තොත් එහෙම ගොඩක් කම්පියුටර් වල PPTP කියන ස්ටෑන්ඩඩ් එකට point to point only protocol එකයි IPsec කියන එකයි built in ම තියෙනවා. ඒ දෙක macOS වල වගේ නම් හරිම ලේසි VPN එක configure කරගන්න. ඔව් Windows වලත් එච්චරම වර නැහැ. අර ගිහිල්ලා connect to my workplace කියලා ගිහිල්ලා හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම ලේසිම free VPNs දෙන අය දෙන්නේ මේ PPTP තමයි. අපි දැන් phone එකක් ගත්තවත් phone එකේ වුණත් PPTP client එකක් දාලා පුළුවන්. මම නම් ඇත්තටම VPN පාවිච්චි කරන්නේ කිසිම දෙයක් නෙමෙයි Hulu බලන්න. මොකද ඇමරිකාවේ IP එකක් අරගෙන ඔය ඇමරිකාවේ දෙන සර්ච් පාවිච්චි කරන්නේ. ඊළඟ chat room එකේ කෙනෙක් කියන මේ Hamachi ගැන. Hamachi කියලා කියන්නේ ඇත්තටම මේ net to net VPN solution නන්නේ. මේ net to net කියලා කියන්නේ computer network එක තවත් computer network එකට සම්බන්ධ කරන එක නෙවෙයි. එක computer එක තවත් computer එකක් හෝ කීපයක් සමග virtual network එකක් හදාගන්න තමයි Hamachi ගොඩක් පාවිච්චි කරන්නේ බුද්ධික මේ gaming වලට නේද? ඔව් gaming වලට. ඔව් till එහෙම ඕකට මැදගෙන තමයි ඉන්නේ. හැබැයි දැන් Hamachi මම දන්න තරමින් ෆ්‍රී accounts දෙන්නේ නැහැ. ඔව් නේ log me in ලාගේම product එකක් නේද? ඔව් ඒගොල්ලන්ගේ දැන් මම හිතන්නේ desktop එකත් ෆ්‍රී දෙනවද කියලා නම් දන්නේ නැහැ. ඔව් මමත් හරියටම දන්නේ නැහැ. මමත් පාවිච්චි කරන්නේ නැති නිසා. chat room එකේ ගොඩක් මේ ප්‍රශ්නයක් අහනවා. කිරිපොන්ටිය තමයි අනේ sky drive වල privacy කොහොමද කියලා අහනවා. ස්කයි ඩ්‍රයිව්ස් වල පයිසක ෆොටෝ අප්ලෝඩ් කරන්න හොඳයිද කියලා. මෙහෙමයි වැඩේ. සමන්ගේ පාස්වර්ඩ් යූසර් නේම් සේෆ් විදියට තියාගන්න ඕන. පබ්ලික් ෆෝල්ඩර් එකට අප්ලෝඩ් කරන්නේ නැත්නම් ලොකු ගැටලුවක් නෑ ඇත්තටම. සේෆ් මෙහෙමයි සීල කිසිම දෙයක් සේෆ් නෑ. ඉතින් අර නෙට්වර්ක් එකට ගන්න නෙට් එකට කනෙක් වුණාට පස්සේ සාමයි කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් න ගොඩක් වෙලාට සේෆ්. තමන්ගේ පැත්තෙන් ඉතින් තමන් පාස්වර්ඩ් ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්න මත අනුව ඒක තීරණය වෙනවා. ඉතින් භාවිතයේ ගැටලුවක් නෑ. මගේ නම් අදහස් නෑ පෞද්ගලික ෆොටෝ වගේ දේවල් ඔය වගේ අඩු ගන්න ඩ්‍රොප් බොක්ස් වලට අක්කත් නොදා ඉන්නවා නම් හොඳයි කියන එක නේද බුද්ධි? ඔව් ඒකම කලින්ග මේ දැන් අපි එහෙම කියලා හાર્ඩ් ඩිස්ක් වල වගේ තියාගන්නවනේ. අපේ යාළුවෙකුට උනාවේ ළඟදි එහෙම එකක් වොරන්ටි ගන්න කියලා හાર્ඩ් ඩිස්ක් එකකට කොහොම හරි එයාගේ තීච්ච ෆොටෝ එකක් අවුට් වෙලා අන්තිමට මේ තිබුණ සයිට් එකකට ගිහිල්ලා මේ මිනිහා මතක් කරලා බලනකොට ඒක තියෙන්නේ එකම මේක හાર્ඩ් ඩිස්ක් එක දීලා තිනවා මේ කියන්නේ ඒකේ කොපියක් තියලා හાર્ඩ් ඩිස්ක් එක වොරන්ටි ක්ලේම් කරන්න දීලා තිනවා. මම හිතන්නේ ඒ කම්පැනි කවුරු හරි ඉඳලා එක්ක වෙන බෝඩ් එකක් දාලා මොනව හරි කරලා ඒකේ තීච්ච ඩේටා අරගෙන තිනවා. ඒ වගේ දේවල්. ඉතින් ඒ කියන්නේ ගෙදර දියාගන්නත් බය එහෙම යනකොට. ඔව් හොඳම වැඩේ තමයි බුද්ධික මේ මම හිතන්නේ නම් මේ ඌ වගේ දේවල් මේ පරිසංගණන එක අනික හાર્ඩ් ඩිස්ක් වගේ මම හිතන්නේ අර ට්‍රූ ක්‍රිප්ට් වගේ දාලා එන්ක්‍රිප්ට් කරලා තියනවා නම් ගොඩක් වෙලාවට හොඳයි නේද බුද්ධික? ඔව්. මාත් පොඩි අත්දැකීමක් කියන්නම් අහන්නද විච්චත් මේ අපේ දන්න කෙනෙක් ඔහොම ලැප්ටොප් එකක් නැති වෙලා තිබිලා පස්සේ මේක දීලා තිනවා කෙනෙක් මේ කියන්නේ රිපෙයරින් ෂොප් එකකට රිපෙයා කරන්න. රිපෙයා කරන්න දුන්නාම ඒ රිපෙයා කරපු එකනා ඒකේ වෝල්පේපර් එකේ ඒ තියෙන දේ දැකලා ඒ කියන්නේ මෙයා කලින් ඒ රිපෙයා කරන එකනා කලින් දැනගෙන ඉඳලා තියෙනවා මේ ලැප්ටොප් එකේ මුල් දාති අයිතිකාරයා වෙන කෙනෙක් මේ ලැප්ටොප් එක මෙයාට ගෙනල්ලා දුන්නා. මෙයා පොඩ්ඩක් පරීක්ෂා කරපුවාම මේක හොරකම් කරපු එකක් කියලා මාට් වෙලා හොර අල්ලා ගන්න පුළුවන් කියලා. ඒ ඒක නම් නියම මේ CID පාට් එකක් වගේ දෙයක් වෙලා තියෙන්නේ නේද මං හිතන්නේ. ඒක මේ ඔය වගේ දේවල් ඇත්තනම් මේ දැන් මේ ළඟදිත් මාර වැඩක් වුණා බුද්ධික මේ ඔහොමම කෙනෙක් කතා කරලා ඇහුවා මේ මොකද මේ මගේ ලැප්ටොප් එක නැති වුණා මොකද කරන්න කියලා. මොකද කරන්නේ නේද? එහෙම වුණාම මේ ඇත්තනම් අපි වුණත් අසරණ වෙනවා මේ මේ මිනිස්සුන්ට. ඒ කියන්නේ අහන කෙනාට උදව්වක් කරන්න බැරි කියන්නේ ගොඩක් වෙලාට. ඔව් අපේ කරන ලොකු වැරැද්දක් තමයි මේ මේ අපි ගාව තියෙන ඉලෙක්ට්‍රොනික කැමරාස් එතකොට ෆෝන්ස් ලැප්ටොප් වගේ වගේ තියෙන සීරියල් නම්බර්ස් අපි තියාගන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙ නැති වුණොත් කම්ප්ලේන් එකක් දාන්න හරි ඒක අපෝ හොයාගන්න හරි විශේෂයෙන් ওই සීරියල් නම්බර් එක එහෙම ගොඩක් ඕන වෙනවා. ඒකන්ද තමන් ගාව තියෙන මේ වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ ඒ වගේ දේවල් වල සීරියල් නම්බර්ස් අනිවාර්යෙන් පැහැදිලිව ලියලා තමන් ගාව තියාගන්න. ඔව් මං හිතන්නේ මේ ඒක හොඳ උපදේශක් වේ කට්ටියට මේ හැමතිස්සෙම මේ අපි උනත් බුද්ධික මේ ඕව වර්ධ කරනව නේද? ඔව් අනිවාර්යෙන්. ඉතින් පොලිසියේ ඕක පැමිණිල්ලක් දාන්න ගියොත් නම් ඒ විස්තර අහනවාම තමයි නේ. නැත්නම් ඒක එච්චර ගණන් ගන්න නැහැ. මොකද අපිට නිකන් කැමරාවක් නැති වුණා කිව්වට නේ. ඔව් මේ ළඟදිත් අපි ටෙක් කතා පරණ කරපු තැන ඒ කියන්නේ මේ ස්ටුඩියෝ මේ ස්ටුඩියෝ එකේ ඇත්තටම මගේ අලුත් ගෙදර කලින් මගේ යාළුවෙක් ගෙදරනේ ටෙක් කතා කරේ. මොකද හැමෝටම මේ කොළඹවට හමු වෙන්න ලේසි නිසා මේ ඉතින් ඒක නිසා මේ ඒ ගෙදරටත් හොරු පැල්ලා වගේ බඩුව ගන්න නැති වුණා බුද්ධික. ඉතින් එතෙන්දිත් ඔය ගැටලු ආවා ඔයගලන්ගේ බඩුව නැති වෙච්ච සීරියල් නම්බර් මොනවාද මිල කීයද ගත්තේ කොහෙන්ද ඔය ප්‍රශ්න ටික. හැබැයි මේ මනුස්සයා ටිකක් පිළිවෙලට වැඩ කරන කෙනෙක් ඉඳලා ඉතින් ඒක ගැටලුවක් වුණේ නැහැ මම. ඒක නිසා ඒක නම් ගොඩක් වටනවා නේ බුද්ධික ඒ වගේ දේවල් තියන් ඉන්න එක. අනිවාර්යෙන්. මේ තව ප්‍රශ්නයකට එහෙනම් යමු. මේ සමන් අහපු ප්‍රශ්නේ මේ දෙවනි කැලල මේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනකොට ඇනොනිමස් විදියට ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. ඒකම මේ ටොරන්ට් වල ඩවුන්ලෝඩ් අප්ලෝඩ් රේෂියෝ එක වෙනස් කරලා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්නේ කොහොමද කියලා අහනවා. හැබැයි බුද්ධික ඔතන මම හිතන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ටොරන්ට් ස්පීඩ් එක වැඩි කරගන්න නම් අමාරුයි නේද බුද්ධික? තමන්ට තියෙන අන්තර්ජාල සම්බන්ධතාවයේ උපරිම වේගයට කොහොම කළා සීමා වෙනවා. ඔව් සීමා වෙනවා. හැබැයි කාලින්ග මේ මම නිකන් පොඩ්ඩක් අත්දැකීමෙන් දැකලා තිනවා මේ ඔය අප්ලෝඩ් රේෂියෝ එක අඩු කරගෙන යනකොට සමහර වෙලාවට මේ ඩවුන්ලෝඩ් එක වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අර නිකන් ඔප්ටිමම් ලෙවල් එකකට ගේන්න පුළුවන් පොඩ්ඩක් ඒ දෙක වෙනස් කරලා. ඔව් ඔය ගැන මම ලොකු කතාවක් කියන්නම්. මේ ඇත්තටම ඔකට ලොකු හේතුවක් බලපාන තමන් භාවිතා කරන රවුටර් මෝඩම් බුද්ධික. තමන් භාවිතා කරන විතරක් නෙමෙයි අපි හිතමු දැන් ටිකක් මේක අර ගීක්ලෙවල් එකේ කතාවක්. දැන් ඒ කියන්නේ ගීක්ලෙවල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හංගිතින්ට සමහරවිට තේරෙන්නේ නැති වෙයි මේ ඔය නෙට්වර්ක් මැද්ද තියෙන අපි නෝ ISP ලේ රවුටර්ස් වලින් මේ බෆර් කියලා එකක් තියෙනනේ බුද්ධික. බෆර් එකක් කියලා කියන්නේ දැන් අපි පැකට් එකක් යවුවොත් එහෙම ඒ පැකට් එක තියාගෙන ඉන්නවා මෙමරි එකේ අර යවනකම්. දැන් අපි දන්නවා මේ ඉන්ටර්නෙට් එක ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ මේ TCP IP කියන ප්‍රොටෝකෝල් එක උඩ. මේ TCP පැකට්ස් වල තියෙන දෙයක් තමයි බුද්ධික හැමතිස්සෙම හැම පැකට් එකම ලැබුණා කියන රිප්ලයි එක යවපු කෙනාට ලැබෙනවා. දැන් හරියට ඒක අර ලියාපදිංචි තැපෑලෙන් කියන්න බෑ. ඒක ડોකියුමන්ටරි සර්විස්. අපි දමු DHL වගේ සර්විස් එකකින් අපි ලියුමක් පිටරට ඇරියොත් එහෙම අපිට DHL වලින් ආයි කියන මේ ලියුම හවලා බාරගත්තා කියලා. ඇක්නොලෙජ්මන්ට් එකක් එනවා. නමුත් අපි UDP වගේ ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරොත් අපිට කියන්නේ මේක ලැබුණා නැද්ද කියලා අපි යවනවා. හැබැයි වෙන්නේ දැන් අපි පාවිච්චි කරන රවුටර්ස් ගොඩක් වෙලාට අපි දැන් ඉතාව EDSA රවුටර්ස් වල මේ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. දැන් මම පාවිච්චි කරන රවුටර් එකත් ඔය ගැටලුව තියෙනවා. මේ ලොකු බෆර් එකක් තියෙනවා බුද්ධික. ලොකු බෆර් එකක් තිබ්බහම වෙන්නේ මගේ කම්පියුටරේ TCP ඩිසයින් කරලා තියෙන විදිහට හිතනවා. දැන් මම පැකට් එකක් එවුවා ගමන් ටක් ගාලා රවුටරේ බාර ගන්නවා බුද්ධික. එතකොට තවත් TCP පැකට් එකක් එනවා. ඉතින් හරි වේගෙන් මගේ කම්පියුටරේ පටන් ගන්නවා මේ data යවන්න. නමුත් අපි දන්නවා මේ බෆර් එක ලොකු වුණාට බුද්ධික මේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ වේගේ හැමතිස්සෙම තීරණය කරන්න බෑ. අනික TCP ප්‍රොටෝකෝල් එක ඩිසයින් කරලා තියෙන්නේ ෆේලියර් වලට කියලා කියන්නේ අපි හිතමු දැන් මම පැකට් 100ක් එක දිගට යවුවොත් එහෙම පැකට් drop එකක් තියනවනේ එයා ප්‍රොටෝකෝල් එක ඔටෝමැටිකලි තීරණය කරනවා මේක lost වෙනා ඒක නිසා හිමින් යවන්න ඕනේ කියලා. අර බෆර් එකක් තියෙනකොට වෙන ප්‍රශ්නයක් තමයි බුද්ධික මේ data ටික අපේ රවුටරේට ගිහිල්ලා නවතිනවා එළියට යන්නේ හිමින්. එතකොට අපේ ටොරන්ට් ක්ලයන්ට් එකේ තියෙන අම්මට උඩු මේකේ මාර වේගයක් තිනවා. ඉඳා කියලා අතරගෙන යනකොට ටික වෙලාවක යම් කිසි කන්සිඩරබල් අමවුන්ට් එකක් ගියාට පස්සේ තමයි දන්නේ මේ පැකට් drop වෙනවා කියලා. එතකොට මේ too late. ඒ කියන්නේ ආයි අර ටික යවන්න ඕනේ ගොඩක් ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා අර upload download වෙනකොට වෙන්නේ බුද්ධික මේ අපේ ADSL ලයින් වල routers වල තියෙන full duplex උනහම වෙන්නේ ඒ කියන්නේ යවන අතරේ ගෙන්න ගන්න හැකියාව තියෙනවා කියන එක. ඒකෙත් buffers දෙකක් තියෙනවා. ඒ කියන්නේ uplink buffer එකයි downlink buffer එකයි. ওই buffers දෙක හරියට පිරෙන ප්‍රමාණය වැරස් වුණොත් එහෙම අර මං කලින් කිව්වා වගේ ඇත්තනම torrent එක නඳුර ගන්න බැරි නෑ. ඇත්තනම network එක මොකද ඇත්තනම torrent client ගොඩක් intelligent බුද්ධික. torrent client විතරක් නෙමෙයි. ඒ කියන්නේ computer එකත් intelligent නේ. මට තියෙන bandwidth එක කොච්චරද කියලා network එකෙන් detect කළා තමයි මේ එයා තීරණය කරා. ඉතින් අර වෙන්නේ ඔය upload download set කරනකොට බුද්ධික අර අපි buffer එකේ optimize තැනට ආවම තමයි හරියන්නේ. ඔව්. ඉතින් ඒක නිසා ඔතනක් තියෙන තව අර MTU level කියලා එකක් තියෙනවනේ බුද්ධික. ඔය MTU level එකත් පොඩ්ඩක් 1500 තමයි 1460ක් වගේ තමයි සාමාන්‍ය ADSL වල දාන්න ඕනේ. ඔය MTU level එකත් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා Tamanට සමහරලාට router එකේ optimal speed එකක් හදාගන්න පුළුවන්. ඔව් ගොඩක් වෙලාවට දැන් අපි ඔය mute torrent කියන එකනේ පාවිච්චි කරන්නේ ගොඩක් කට්ටිය. ඒකෙදී අර preset කරපු settings ටිකක් එනවා නේද මේ line speed එක මේ ගාන නම් upload මෙච්චරයි download මෙච්චරයි concurrent connection මෙච්චරයි ඒ වගේ ගාන. ඒක ඉතින් ඒකම දැම්මා කියලා කියන්නේ අපි 512 line එකකට දැම්මොත් ඒක හැබැයි මෙහි network එකට ඒක හරියටම වැඩ කරන වෙලාවල් අඩුයි නේද ගාලින්ග මම. ඔව් නිකන් චෙක් කරලා බැලුවා ඒක දැන් අපි 512 line එකක නම් 7 kbps වගේ upload එක තිබ්බොත් තමයි maximum download එකක් ගන්න පුළුවන්. ඔව් ඒක තාම හරි. ඒ වුණාට වෙන්නේ නැහැ. ඔව් කොමාරි මේ මම නම් සාමාන්‍ය torrent ලා upload එක නම් මම torrent download කරනකොට අඩුම ප්‍රමාණයක් තමයි දාන්නේ. ඒක නෑ හේතුව මේ දැන් මම අපිට මේ ටෙක් කතා කරන දැන් ADSL line එකකත් අපි කැප් එකගෙන ඉන්නේ. ඉතින් ටිකක් බයයි කොච්චර data යනවද කියන හිඳ. හැබැයි ඒක වැඩිම කරා කියලා බුද්ධික අපිට ලොකු benefit එකක් ලැබෙන්නේ නෑ නේද? මොකද මේක මම සාමාන්‍ය කිලෝබයිට් 10 තමයි උඩින් upload එක දීලා තියන්නේ. බුද්ධික සාමාන්‍ය කීයක් වගේ set කරනවා? මම 7 වගේ තමයි දීලා. ආ ඒ කියන්නේ අපි දැන් එක ළඟ වගේ ඉන්නේ නේ. සාමාන්‍යයෙන් හොඳට download එකක් ගන්න පුළුවන් කරදරයක් නැතුව නේ. ඔව් උපුල්ට ටොරන්ට් ගැන අද්දගෙන තියෙන ටොරන්ට් මාත් සාමාන්‍යයෙන් අප්ලෝඩ් නම් 10 15 අතර වගේ තමයි ගොඩක් වෙලාවට දාලා යූස් කරන්නේ. ගොඩක්ම ඩවුන්ලෝඩ් කරන්නේත් නැහැ. ඒ වුණාට ලොකු ස්පීඩ් කට් ලොකුත් මට ඇත්තටම ඇති වෙලා නැහැ. ඉතින් කොහොමත් මේ සීට්ස් එම හොඳට තියෙනවා නම් සාමාන්‍යයෙන් මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තත්යක තියෙනවා. කනෙක්ෂන් එකේ නම් එහෙමට ලොකු වෙනසක් නැහැ. ඔව අනිත්තකන ගොඩක්ට පාවිචි කරන්න මේ මැක්නට ලිින්ක්ස් කියනවන ගොඩක් කියලට දැන් පාවිචියන මේ ටොරන්ටල්ට රන්නේද පුද්ධික ඔව හම ට්‍රක එකක්මගේ සපෝට් කරන එකගෙන් ඩවන්ලෝඩ් සයිටම් සපෝට් කරනම එකක්මන ඔව මේ ඊළඟ ප්‍රශ්නයට යමුද අපි ඔවු මනේ බුද්ධ යමන යසිත් අහලතිී නේ ප්‍රශ්නය ආර තියනම HTC ෆෝන් වල එන SOS on කියන ෆ්ලැග්ගෙක් ගැන පොඩි විස්තරයක් කියන්න කියලා ඒක ඔන් කියන ෆෝර් එකක් SO විදිහට ෆ්ලැග් එක සෙට් කරගන්න පුළුවන්ද කියලා ති තවහල තින මේ XTC කලිප් කියන ඩිවයිස් එක නැතුව රූට් කරන්න පුළුවන්ද කියල HTC ෆෝර් එක කැන්ඩෝයිඩ් ෆෝර් එකක් ම හිත නිවහන්න මයිත බද්ධිකම ගැන හොල බලින්ද උත්තර ලිංකය කම්බුණ ඇතරම කෙලින්ම මේ ඒක කරන්න පුළුවන් කියලද අපි ජැටරුම් එකටත් එක දාම නද ගලින් ඔව මයිතන්න ස්න්නෙස් ඔෆෙන් කරන්න ඇත්තට මර නැට් ෆ්ලෑශ් එක කියන්නේ ඕස් එක තියෙන එක මේ රයිට් කරන්න පුළුවන්ද රීට් කරන්න පුළුවන්ද කියලා සෙට් කරන එක තමයි නේද පුද්ධ ඒක ගැන තියෙන ෆ්ලැග් එකත්තමයි ගැන ස්ෝ කියලා තියෙන එකේදී තමයි එක මේ රයිට් කරන්න පුළුවන් කියලා තියන්නේ ඒක ඇබැයි ඒ ෆ්ලැග් එක සෙට් කරගන්න විදිහකුත් තියෙන ඔය දැන් අපි චැට්රූම් එක දාපු ලිංක එකේ තිබුණා මේ කොහොම දෙක් කරන්න කියලා ඔය XTC කලිප් කියන ඩිවයිස එක නැතුව කරන්න පුළුවන් විදිහත්තමයි එක තිබුණේ එක පර්මනට් කරගන්න විදිහ ඔව් මං හිතන්නේ බුද්ධික මේ තවත් ඔය මේ ගොඩක් වෙලාට ඕක මේ කරගන්න ඕන වෙන්නේ වෙන අපි මොකක්හරි ලොකු චේන්ජ එකක් කරනවා නම් තමයි ෆයිල් එකකට මොකද අපි සිස්ටම් ෆයිල් එකක් එඩිට් කරත් බුද්ධික මේක මවුන්ට් කරගන්නවා රයිට් කරන්න පුළුවන් මෝඩ් එක නැත්නම් මොකද අපේ චේන්ජ් එක සේව් වෙන්නේ නැති නිසා එහෙම නැතුවනම් මං දන්න තරමින් ජේල් බේක් කරන්න රූට් කරනකොට මේක අවශ්‍ය නැහැ හැබැයි අර අන්ලොක් වගේ කරන වෙලාවට සමහරලාට අවශ්‍ය වෙන්න පුළුවන් ඔව් ඒකේ වාසි වගේක් ගාලිංග ඔය කට්ටිය කතා කරලා තිබුණා ඒක කරන එක ගැන මොකද මේ අර අන්සයින් ඉමේජස් එහෙම අපිට ප්‍රශ්නයක් නැතුව දාගන්න පුළුවන් කියලා එතකොට ඒ කියන්නේ බූට් රොම්ස් එහෙම මේ මොකද සිග්නේචර්ස් චෙක් කරන්නේ නැහැ ඒ වගේ දේවල් එනවා කියලා ඒක අතකට හොඳයි ඒක ඒ කියන්නේ තමන්ට දැනුමක් තියෙනවා නම් ඒ ගැන ඒ කියන්නේ OS එකත් එක්ක සෑහෙන්න වැඩ කරනවා නම් හොඳයි ඒක සෙට් කරන් තියාගන්න එක නේ ඔව් ඔය අමතර චැට් රූම් එකේ පොඩි කතාවක් කරන එකත් කතා කරලා මෙමු මේ ඇෂ් ඇඩ්මින් කියන ඒස 24 ඉන්ච් ෆුල් HD මොනිටර් එකක් මෙට්‍රොපොලිටන් එකක 22500යි කියලා මම නම් දැක්ක 29000 ගාණක් ඔව් මම දැන ඔය 23 හරි ඒ වගේ එකක් වෙන්න ඇතිනේ ඔව් 24 නම් මම දැක්ක ලොකු ගාණක් නේද බුද්ධික මොකද ෆුල් HD එක ගොඩක් ඒ වෙලায় ඒගොල්ලන් තියෙන 1600x900 රෙසලියුෂන් එක තමයි තියෙන්නේ මෙට්‍රොපොලිටන් එකේ දෙකක් තිබුණ කාලින්ග ඔය අඟල් 23 24 දෙකක් තියෙන ෆුල් HD දෙකක් නේ ඒ කියන්නේ එකම එක මම හිතන්නේ HDMI තිබුණේ 23 එකේ ඒ වගේ මොකක් හරි නේ ඔව් අනික මොන්ට ගන්නකොට අපේ ගොඩක් අය කරන මිස්ටේක් එකක් තමයි මේ මොන්ටරේ ප්‍රමාණය ඇත්තටම ගොඩක්ම ඉම්පෝර්ටන්ට් නේද උදාහරණයක් ගමු ටෙක් කතාවල දැන් මම පාවිච්චි කරන්නේ අඟල් මේක මේ 20 මොනිටර එකක් තියන්නේ දැන් බලබෝයිට වෙන මේ ටෙක් කතා මේ වීඩියෝ ස්ට්‍රීම් එක යන්නේ මේ අඟල් 20 මොනිටර දෙක මේ ඒක අඟල් 18 එක දැන් ගොඩක් අය හිතන්න බලන්න යකෝ මේක 20 හිඳ අඟලක් වැඩිපුර පේනවනේ කියලා නෑ ඒකට හේතුව තමයි මේ මගේ මොන්ටර එකේ තියෙන්නේ 1600x900 රෙසලූෂන් එක පස්සේ අර තියෙන මොන්ටරේ තියෙන්නේ 1600x900 එතකොට කියලා කිව්වොත් ඇත්තටම අපිට ලැබෙන තිරේ ලැබෙන ඉඩ ප්‍රමාණය සමානයි දැන් මේක අඟල් 14 එකක් වුණත් 1600x900 නා රෙසලූෂන් එක තියෙන්නේ අපිට වින්ඩෝ එකේ පේන අපි වෙබ්සයිට් එකේ ගියොත් පේන ප්‍රමාණය කවදක්වත් වැඩි වෙන්නේ නැහැ මං අඟල් 14 එකේ බැලුවත් 20 එකේ බැලුවත් 50 එකේ බැලුවත් 100 එකේ බැලුවත් අර රෙසලූෂන් එක එක සමානයි එකම මේක අර DPI එක වෙනස් වෙන එක තමයි වෙන්නේ ඒ කියන්නේ අර පොඩි අයිකන් පත වෙලා පේන එක තමයි වෙන්නේ මොන්ටරේ ලොකු වුණාම පොඩි වුණාම පොඩි වෙලා වෙනවා ඉතින් ඒක නිසා හැමතිස්සෙම මොන්ටරයක් ගන්නකොට බලන්න ඕනේ Tamanට ඕන රෙසලූෂන් එක මොකද කියලා ගොඩක් අර කෝඩින් එහෙම කරන එක සොෆ්ට්වෙයාර් ලියනවා නම් අනිවාර්යෙන් අර 1600 එකට වඩා 900 කියන එක දැන් ගොඩක් තියෙන්නේ 1440x768 ද කොහෙද ඕ වගේ රෙසලූෂන් යන්නේ තියෙන්නේ ඉතින් උස ගොඩක් අඩුයි මොන්ටරේ උස උඩ යට උස අඩු වුනහම පේන ප්‍රමාණ ගොඩක් අඩුයි කෝඩින් කරන්නට වෙබ්සයිට් එහෙම බලනට පේජ් එක යට හරිය පේන්නේ නැනේ කෝඩ් එකක් දාගත්තාම අඟල් තුනක විතර කැලලක තමයි පේන්නේ කෝඩ් එක ඔව් අර ටූල් බාර් වලටයි යට ස්ටේටස් බාර් වලට මට ගියාට පස්සේ ඉඳ නැත්තයි ඉතින් මොනිටර් එක අනිත් පැත්ත හරව ගන්න ඕනේ නේද කලින් එහෙම එකකුත් කරන්න පුළුවන් ඕනනම් නේ ඔව් උස ඕනනම් ගොඩක් ඔව් ඊළඟට මේ චැට් එකේ පොඩි කතාවක් කරන එකත් කතා කරලිමු මේ බුද්ධිකය මේ අහනවා මේ කිටි කිට් අහනවා මේ කිටි කිට් කිටි කිටි දෙකෝද කිටි යන ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්පීඩ් ටෙස්ට් නෙට් එක බලනකොට 6 Mbps එනවලු නමුත් ඩවුන්ලෝඩ් කරද්දී 500 Kbps ලියන්නේ හරි හරි කියන්නේ යම් තාක් දුරට අහම සමානයි මොකක්ද දන්නවද මේ ඕක අටින් වැඩි කරන්න ඕනේ උත්තරේ ගන්න දැන් උදාහරණයක් ගත්තොත් එයාට දැන් 500 නම් එන්නේ අපි ගත්තොත් එහෙම 500 වැඩි කිරීම 8 ගත්තොත් එහෙම 4000ක් වෙනවා 4000 වැඩි වීම 1000 ගත්තොත් එහෙම 4 Mbps අවිලා දිනවා ස්පීඩ් එක මොකද කිලෝ බිට්ස් පර් සෙකන්ඩ් සහ කිලෝ බයිට්ස් පර් සෙකන්ඩ් කියන එක මේ දෙකක් ඒක නිසා ඒක මේ ගොඩක් දෙනෙක් වරදා වටහා ගන්න එකක් තමයි නේද ඔව් මොකද නෙට්වර්ක් එකක ස්පීඩ් එක කියනකොට කිලෝ බිට් පර් සෙකන්ඩ් වලින් කියන්නේ හැබැයි කැපැසිටි එකක් මොකක් හරි ෆයිල් එකක කැපැසිටි එකක් ඒ වගේ කියනකොට කියන්නේ කිලෝ බයිට් හරි මොන හරි බයිට් වලින් ඔව් ඉතින් ඒක නිසා මේ ඔය දෙක පටලවා ගන්න එපා මේ ඒකත් හැබැයි මම පිස්සු වැඩක් නේ බුද්ධික ස්පීඩ් ටෙස්ට් එකේ බලනකොට අරකින් පෙන්න ලොකු නම්බරයක් පේන්න ඕනේ නේද හැබැයි අපි ටොරන්ට් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරනකොට ඇප්ලිකේෂන් වලින් පෙන්නන්න වෙන එක බයිට් වලින් ඔය එක එක මගුල් දියා යද්දා මිනිසුන් මේ අප්සෙට් වෙනවට හිතා ගන්න මොකද්ද ඒ ප්‍රශ්නේ කියලා මේ රිස්මි අහනවා චැට් එකේ පොඩි ප්‍රශ්නයක් මේ වීඩියෝ එකේ අය බලන්නේ නැති ඇයි මම පැත්ත හැරෙන්නේ කියලා අනිත් පැත්තේ තමයි චැට් එක තියෙන්නේ මේ ඒකේ අහනවා එයා මේ අර ප්‍රේ වගේ ඇන්ටි තෙෆ් සොෆ්ට්වෙයාර් එකක් දාන එක හොඳයිද කියලා මම දැන් ලැප්ටොප් වලට වගේ අහන්නේ වරදක් නැහැ නේ බුද්ධි ගැත්තට ඔව් මේ ඉතින් දාගත්තට ප්‍රශ්නයක් නැහැ ඉතින් හැබැයි ලැප්ටොප් එක කවුරුගම් කර ගොඩක් වෙලාවට ෆෝමැට් කරනවා නේ උපුල්ගේ අදහස මොකක්ද ඒක තමයි ඉතින් ගොඩක් වෙලාට ඉතින් අපිට අර මේ මොනවාරි සිකියර් විදිහට data තියාගන්න ඕන නම් එහෙම softwares වලට ගියට කමක් නැහැ. හැබැයි ඉතින් හොරකමකින් බේරෙන්න එහෙම දෙයකට නම් ඔය කිසිම software solution එකකින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඔව් ගොඩක් වෙලාවට ඉතින් ඔය ඔව හොරකම් කරාට පස්සේ හොරකම් කරපු මිනිස්සුන්ට පාවිච්චි කරන අඩුයිනේ. කාට හරි දෙන ගොඩක් වෙලාවට shop එකකට තමයි දෙන්නේ. මේ ඒගොල්ලෝ කරන්නේ ඉතින් format කරන එක තමයි මුලින්ම නේද? හොව් ඉතින් ඒක නිසා හැබැයි ඉතින් මෙහෙමයි ඔන් කරොත් අග්ගාල හොයාගන්න හැබැයි ෆෝන් එකකට වගේ නම් ඔප්ෂන්ස් දාගන්න එක හොඳයි දැන් උදාහරණයක් ගත්තොත් දැන් සමහර ෆෝන්ස් වල තියෙනවා SMS SIM එක මාරු කරොත් එමේ SMS එකක් එනවා ඔව් Samsung එහෙම ගොඩක් ෆෝන් වල තියෙනවා මෙහෙමයි ඒක SMS එක ගොඩක් වෙලාට ඇති මේ හොරා කවුද කියලා හොයාගන්න අනිවාර්යයෙන් මොකද දැන් ගොඩක් SIM එක ගත්තත් එහෙම ওই SIM එකේ ගත්ත කෝල් දැන් උදාහරණයක් ගත්තොත් මගේ ෆෝන් නේ නැති වුණා මගේ ෆෝන් එක නැතිලා බුද්ධිකට හම් වෙලා බුද්ධික කරන්න බුද්ධික SIM එක දාලා එක කෝල් එකක් හරි ගන්නවා බුද්ධික කෝල් එකක් හරි ගත්තෙත් නැතුව ගියම SIM එක දැම්ම විතරයි මට SMS එක ආවා මේකයි SIM එකේ ID එක කියලා බුද්ධිකට පස්සේ ෆෝන් එක වෙන කාට හරි වික්කා මං ගිහලා පොලිසියන්ට දානවා මගේ ෆෝන් එක නැති වුණා මෙහෙමයි කියලා මාගා ඔක්කොම email numbers ඔක්කොම තිබ්බා මං කියනවා මට මේ නම්බරෙන් SMS එකක් ආවා මෙන්න මේක දැම්ම කියලා එතකොට කරන්නේ පොලිසියෙන් මොබයිල් සමාගමට කතා කරලා ඒ නම්බරෙන් ගත්ත කෝල්ස් ටික හොයනවා පස්සේ නම්බරෙන් ගත්ත කෝල්ස් අයගෙන් ගන්න කවුද වඩ මේ අවස්ථාවේ මේ නම්බරෙන් කතා කරේ මේ නම්බර එක ආගෙද කියලා ඇහුවාම දෙතුන් දෙනෙක්ගෙන් ඕක කවුරුර කියනවනේ බුද්ධික ඊටස් ඉතින් කව් අහවලා මෙයා කියලා හොයාගෙන ඇවිල්ලා ඉතින් කණපැලෙන් දෙයක් දුන්නාම අනේ සර් මම මෙයාට වික්කා කියලා බුද්ධික් කියනවා ඊටස් ඇටි කොමාරි හොයාගන්න බල එහෙම හොයාගත්ත ෆෝන්ස් තියෙනවා බුද්ධික ඔව් මල් කල්ල එහෙම අට ඔය කතාව ගොම කියන්න අපේ ඔෆිස් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් නැති වුණා ඉතින් මේක කාලෙකට කලින් එකක් මේ ළඟ පහතදී වෙච්ච සිද්ධියක් නෙමෙයි ධම්මික දන්නවනේ බුද්ධික නේද ෆෝන් එක නැති වෙලා මෙන්න එනෝ රුපියල් 15000ක බිලා මෙන්න 15000ක බිලක් ගහලා මිනිහා ඉතින් ඊට පස්සේ කරපඩේ ගත්ත නම්බර ටික නම්බර ටික හොයලා බලලා පොලිසියට ගිහිල්ලා ඔන්න පොලිසියෙන් කතා කරාම පොලිසියෙන් ඒ නම්බර වලට කෝල් කරලා පොලිසිය නම්ම කවුද කවුද මෙයාට කතා කරේ මොකද මල් කඩපුවා තමයි ඉන්නේ පැය ගණන් ඒක ඉතින් අර මෝඩ හොරෙක් අර ඒ සිම් එකම පාවිච්චි කරපු ඉන්න පැය ගණන් මල් කඩලා ඉතින් හොය අහවලා කියලා කියලා බලනකොට ගෙදරම වැඩ ගන්න එක තමයි ෆෝන් එක උස්සලා දෙන්නේ ඊට පස්සේ නියම් වැඩේ ගැන මූ පොලිසියෙන් අරගෙන ගෙදර ගිහිල්ලා ෆෝන් එක අරගෙන ගෙදර යන්නේ සල්ලි නැණි මේ රුපියල් 500 තියාගන්න කියලා අර ෆෝන් එක අරගෙන කරපු ගාට 500කුත් දීලා ගෙදර ආවා දැන් මම හිතන්නේ හොරු ටිකක් දන්නෝ ඊට වඩා නේ අර අර සිම් එක මාරු කරන එක උනත් සල්ලි නැති සිම් එකක් දැම්ම නම් මුලදී ලොක් එක අරගන්න පුළුවන් නේද ඔව් SMS එක යන්නේ නැහැ නේ මේ ඊළඟට මේ ලිලන්ත අහලා තියෙන ලිලන්ත ලක්මා අහලා තියෙන කාලින් මේ අපිට වැඩි එන්නේ නැති ජාති ප්‍රශ්නයක් මේ මේ රෝලන්ඩ් වර්ක් ස්ටේෂන් කීබෝඩ් එකක් මේ මොඩල් දෙකක් දාලා තිනවා පාවිච්චි කරපු එකක් හොයාගන්නේ කොහොමද කියලා මං හිතන්නේ ඔක මේ ගෲප් එකෙත් දාලා තිබිලා ඔ මේ ප්‍රශ්නේ මං දැක Facebook අපේට එක්කද Facebook ගෲප් එකෙත් දාලා තිනවා උපුල් එහෙම කීබෝඩ් ගහනවද මේ කීබෝඩ් කියන්නේ කම්පියුටර් කීබෝඩ් නෙමේ කියලා ගහන જાති කීබෝඩ් ඒකට නෑ කියාවක් නෑ කීබෝඩ් කීබෝඩ් ගහන බුද්ධික සාමාන්‍යයෙන් අර ඕකට නෑ තියාගෙන එහෙම කරන්නේ අහුන් නෑ ළඟින් සද්දේන ඒක දැන් දූවිලි බැඳිලා එහෙම තින්නේ මේ මොකද අල්ලන්නේ අර අර මගේ අර පිටිපස්සේ පේන අස්සයා වගේ එකක්ද අර ඕගොල්ලෝ කට්ටිය බැලුවත් පේන දේ අන්න අතර තියෙනවා මෙව එක්සයිස් මැෂින් එකක් ඒක අඬු දෙකක් ගල්ලා දැන් බෑග් එක කෙල්ලන්න තමයි පාවිච්චි කරා ඉතින් ඔය වගේ මේ ලිලන්තට හැබැයි මේක මම හිතන්නේ වව් ක්ලැසිෆයිඩ් වගේ එකක දැම්මනම් කාලින්ක ඕන කියලා හොයනවා කියලා මේ ගොඩක් කලට හොයාගන්න පුළුවන් නේද පුළුවන් නේද ඔක ඉලෙක්ට්‍රොනික දේවල් එහෙම සෑහෙන්න විකින්න ඕයි කියන නේද මේ ඇත්තටම කතා කරත් මේ බුද්ධික මේ පහුගිය අවුරුදු කීපය තුල මම ගොඩක් දේවල් හොයාගත්තේ වව් එකෙන් ක්ලැසිෆයිඩ් එකෙන් ඕනි කියලා දාපුවා සහ විකුණන්න තියෙනවා බල්ලා ගත්තේවා ඒක බලනයි ඉන්නව ගොඩක් නේද ඔව් ඒක මේ ගොඩක් හොඳයි මේ ඕක දැන් මේන්ටේන් කරහනෙත් මම දන්නේ කියන පුද්ගලෙක් දැන් ටිකක් වේගෙන් ලෝඩ් වෙනවනේ සයිට් එක ඉස්සෙල්ලා හැබැයි ඉතින් ඒකේ අර ගොම් වැඩේ තමයි අර ඕනකන ක්ලැසිෆයිඩ් ටික යටර දාලා උංගේ අර මොකක් දෙකක් මම නම් ඒක කවදක්වත් බලන්නේ නැහැ උඩ දින හෙඩ්සෙට් එක බුද්ධික බලනවද අර SMS වලින් ඒගොල්ලන්ගේ මම හිතන්නේ වාව් එකේ සන්ටෙල් තියෙන කට්ටියගේ හැබැයි දැන් ඩයලොග් ගත්ත නිසා ඕකට මොකක් හරි මමත් ඒක ඕනහම කරන්නේ සර්ච් කරලා මගෙත් හැමදාම ගහන ක්වෙරි ටිකක් තියෙනවා මට මොනාරි හොයාගන්න ඕන නම් ඒ ක්වෙරි ටික ගහලා තමයි මේ සාමාන්‍යයෙන් බලන්නේ නම් මේ මොනාද තියෙන්නේ කියලා ඊළඟට මේ SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා මේ කොහෙන්ද Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් කියලා මේ නුවර පැත්තෙන් කොහෙන්ද ගන්න පුළුවන් කියලා තමයි අහලා තියෙන්නේ කලින් Samsung මේ ලැප්ටොප් වලට ඉන්නවද කවුරු හරි මෙහි ඔතරයිස් රීසෙල්ලර් කෙනෙක් මම දැනුවත් නම් බුද්ධික නැහැ කවුරුත් ඔය එහෙම මෙහෙන් කට්ටිය ගේනවා තමයි බුද්ධික විකුණන්න තියෙන්නේ ඉතින් ඒක නිසා මේ මගේ නම් රෙකමෙන්ඩේෂන් එක ගන්න එපා කියලා. ඇයි දන්නේ නැහැ Samsung එකක් මොහොයන ආස හින්දාත් දන්නේ නැහැ. ඔව් නේද? තාම එච්චර මෙහෙනම් මේ Samsung වලට එච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා නමක් හැදිලා නැහැ තාම නනේ. ඔව්. මමත් හිතන්නේ ලැප්බුද්දිගේ Samsung හොඳයිද? ඒ ඇත්තටම කියන්න අමාරු මට පාවිච්චි කරන කෙනෙක්වත් හම්බුන්නේ නැහැ තාම නා. ඔව් ඒක තමයි ගැටලුව නේද බුද්දිග? මේ මාත් දැකලා නැහැ පාවිච්චි කරන්න. උපුල් දැකලත් නැහැ නේද? උපුල් සාමාන්‍ය කැම්පස් එකේ සාමාන්‍යයෙන් එක්කෙනෙක් කර හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද උපුල්? LG තියෙන compact HP ඔය සාමාන්‍ය Dell A brands නම් LG නම් මගෙත් තියෙනවා. මමත් මං කාලෙකට කලින් LG ලැප් එකක් ගත්තා තාමත් තියෙනවා අර මේ මගා. අරවණන් ඉතින් හොයාගන්න අමාරුනේ. සාමාන්‍යයෙන් දැන් උපුල් කැම්පස් එක ගොඩක් ගැවසින්න කැම්පස් එක වැඩියෙන්ම පේන HP නේද? ඔව් ගොඩක් HP compact වල තමයි යන්නේ ගොඩක් අර ගාන අඩුවට ගන්න ඕනේ හන්ද. හැබැයි අවුරුද්දක් විතර ගියාම ගොඩක් අයට ඇදෙනවා. ඒක උපුල් මේ අර ගොඩක් අර ස්ටුඩන්ට් ලට ඔෆර්ස් දෙනේවා තියෙනවා. Dell මං හිතන්නේ ගත්තා නේද ගොඩක් කට්ටිය පහුගිය දවස්වල. දැන් නම් Dell වලට තමයි ගොඩක් කට්ටිය බැහැලා තියෙන්නේ. මොනවාගේ වෙයිද දන්නේ නැත අවුරුද්දක් විතර බලන් ඉඳලා බලන්න ඕනේ. උපුල්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා chat එකේ. උපුල් කැම්පස් ස්ටුඩන්ට්ද ලෙක්චරර්ද කියලා අහනවා. ස්ටුඩන්ට් උනේ ලෙක්චරර් නේ දැන් ඉන්ස්ට්‍රක්ටර් විදියට ඉන්නේ. ඒ කියන්නේ ජොබ් එකක් හම්බ වෙනතුරු බලා සිටිමි එකක් තමයි නේද? ජොබ් එකක් තියෙනවා නම් උපුල්ට පොඩි ඔෆර් එකක් දෙන්න. ක්වොලිෆිකේෂන් කිව්වොත් නේ උපුල් ට්‍රොනික්ද කම්පියුටර්ද? ඉලෙක්ට්‍රිකල් නේ ටෙලිකමියුනිකේෂන්. ආ ටෙලිකොම් නෑනේ ඉලෙක්ට්‍රිකල්. ඒ හැබැයි ෆයිනලි ඒක පුළුවන් නේද කම්පියුටර් පැත්තට මාරු වෙන්න? නැහැ අපේ කම්පියුටර් ඉන්ජිනියරින් වෙනම යන්නේ නේද? වෙනම යන්නේ. රයිට්. ඒනට සබ්ජෙක්ට්ස් ගොඩක් කම්පියුටර් රිලේටඩ් දාගන්න පුළුවන්ද? එහෙමද? නෑ මම මගේ අපේ ඔෆිස් එකේ කෙනෙක් ඉන්න කම්පියුටර් මොන හරි තමයි කලේ අන්තිමයේ ඒකේ මම හිතන්නේ. මම හිතන්නේ පේරවල අනේ මන්ද නොදන් දේවල් කියන්නේ නැරකයි. උපුල්ගේ ඉතින් බලාපොරොත්තු මේ ට්‍රිකල් වලින් යන්නද IT පැත්තට? IT පැත්තට ලොකු නැඹුරුවක් නෑ මගේ පිස්සු පිස්සු අදහස් කීපයක්ම තියෙනවා. ඉතින් විශේෂයෙන් මම ඔය ඩිසයින් පැත්තටත් කලාවටත් පොඩි බරක් තියෙන හන්දා ඒවත් සම්බන්ධයෙන් ටිකක් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා. දැනට ඉතින් පොඩ්ඩක් හෝල්ට් එකේ ඉන්නවා. පොඩ්ඩක් ඒ ගැන අවුරුද්දකට කල් දාලා තමයි හිතන්න බලාපොරොත්තු ඉන්නේ. දැන් මං හිතන්නේ අවුරුදු දෙකක වගේ ඉඳලා පොඩි දැන් ඉලෙක්ට්‍රිකල් ටෙලිකමියුනිකේෂන් දෙකම කරන අය මේ IT පැත්තට එන පොඩි නැඹුරුවක් තියෙනව නේද? ඔව් ගොඩක් අය හේත් වෙලා තියෙන්නේ ඔකත් එක්කම බිට් හරි වෙනත් කෝස් එකක් කරලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපේ බැච් එකේ ගොඩක් රස්සවට ගියා ගත්තත් ගොඩක් ඉලෙක්ට්‍රොනික අය පවා කම්පියුටර් රිලේටඩ් සෝරි කම් මේ කියන්නේ software and programming ඒ පැත්තට සම්බන්ධ jobs වල තමයි ගොඩක් ගියා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් job market එක පැත්තෙන් computer පැත්තේ ටිකක් වැඩි opportunities ඇවිල්ලා තියෙනවා මේ කාලේ. හැබැයි ඕක කාලයත් එක්ක ඉක්මනට වෙනස් වෙන දෙයක්. මොකද අපි තා අවුරුද්දක් විතර ඉස්සරහට හිටියොත් ගොඩක්ම තියෙන්නේ power පැත්තේ jobs. මොකද ගොඩක් ඉදිරි බලාගාර හැදෙනවා සහ ගොඩක් ඒවට projects යනවා. ඉතින් ඒ වගේ ඔය demand එක වෙනස් වෙනවා. අපේ කැම්පස් එකේ ළමයි තමන්ගේ ෆීල්ඩ් සිලෙක්ෂන් ගත්තත් දැන් කම්පියුටර් කියන ෆීල්ඩ් එකට ගොඩක් අඩු වෙලා තියෙනවා ඩිමාන්ඩ් එක. ඒ වගේ අර ඒක ඉක්මනින් වෙනස් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ කට්ටිය එළියට එනකොට මේ දවස්වල තියෙන ජොබ් අනුව තමයි දෙන්නේ නේද? වෙනස් වෙන්නේ. ගොඩක් අර මොබයිල් ඔපරේටර්ස්ලා එහෙම ටෙලිකමියුනිකේෂන් කට්ටිය ගන්න නැති කාලේදී IT වලට ආව ගොඩක් කට්ටිය නේද? ඔව්. ඒ වගේ බුද්ධිකගේ අදහස හැටියට සහ උපුල් දෙන්නගෙම ප්‍රශ්නයක් මේ ගොඩක් ටෙක් අදහන අයට තියෙන ප්‍රශ්නයක් තමයි. මොන පැත්තෙන් ගියොත්ද හොඳ? මොන පැත්තෙන් ගියොත්ද හොඳ කියන්නේ කම්පියුටර් කරන එකද හොඳ නැත්නම් බුද්ධ මේ උපුල්ක වගේ ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් කරන එකද, ඉලෙක්ට්‍රොනික පැත්තෙන් කරන එකද, ටෙලිකමියුනිකේෂන් පැත්තෙන් කරන එකද හොඳ නැත්නම් මේ ආර්ට්ස් කරන එකද හොඳ? මොකද ඔය දෙන්නගේ අදහස අනුව මම දැන් බුද්ධික ඉස්සල්ලාම කිව්වනම් හරි බුද්ධික වැඩ ගන්න කියනවා. දැන් ජොබ් මාකට් එක කොහොමද, මොකද්ද තත්ත්වය කියලා? මගේ අදහස නම් කාලින් මෙහෙමයි. දැන් ඕක කතා කරන්න ගත්තොත් ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ජොබ් එක කියන එක කොහොමද කට්ටිය ඒක අර්ථ දක්වන්නේ කියලා. මොකද දැන් අපිට ජීවත් වෙන්න සල්ලි හොයාගන්න එකක් විතරක්ම නම් ඒක ඒක ඉතින් මාකට් එක තියෙන විදිහට වැඩියෙන් සල්ලි හම්බෙන්නේ මොකද්ද කියලා ඒක තීරණය කරන්න පුළුවන්. හැබැයි අපි කරන වැඩෙත් එක්ක අපි සෑහීමකටපත් වෙනවා නම් මොනවා හරි දෙයක් කරලා, ඒ කියන්නේ අපි සතුටින් කරන්න පුළුවන් දෙයක් ජොබ් එකට කරන්න පුළුවන් කියලා ඒක තෝරගන්නවා නම් ඒක තවත් දෙයක් නේද ගාලිංග? ඒ කියන්නේ එතකොට එකක් අපි කැමැතිම දේ රස්සාව කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අන්න ඒ පැත්තට තමයි කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕන. මොකද එතකොට රස්සාව රස්සාවක් විදිහටම කියලා හිතන්නෙත් නැහැ. හැමදාම කරන වැඩෙන් Tamanට ආත්ම තෘප්තියක් තියෙනවා. එතකොට මේ එහෙම බැලුවට පස්සේ දැන් අපි ඉතින් ඔහොම බැලුවාම දැන් ජොබ් කියන්නේ සෑහෙන ගොඩක් තියෙනවානේ. අපි IT කම්පියුටර් රිලේටඩ් ඒවා ගත්තොත් අපි හිතමු අපි ඇත්තටම ඒ වගේ ටෙක්නිකල් සබ්ජෙක්ට් එකකට කැමති වෙලා එනවා කියලා. ඒකෙදිත් ගොඩක් අය කරන වැඩක් තමයි මේ මාකට් එක දිහා බලලා ඊළඟට තව කට්ටිය දැන් බලනවා මේ ෆීල්ඩ් එකේ මොනවද වැඩ වැඩි මොනවද. සමහරු හිතනවා දැන් software engineering ගියාම එහෙම ආකල්ප තියෙනවා මේ මුල අවුරුදු 3-4 සෑහෙන මෙරිගෙන වැඩ කරන්න ඕන, ජීවිතයක් නැහැ ඒ වගේ කියලා. ඊපස්සේ networking QA ඒ වගේ පැතිවලට ගියාම සාපේක්ෂව වැඩ ටිකක් අඩුයි එහෙම කියලාත් හිතනවා. මම නම් හිතන්නේ අර ඒ කියන්නේ ඕනි තැනක දැන් අපි ඉගෙන ගන්නකොට ගොඩක් ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රියක් හරි වගේ එකක් ෆලෝ කරනකොට පළවෙනි අවුරුද්දේදී දෙකේදී Tamanට ඕක තීරණය කරගන්න පුළුවන්. මම කියන්නේ රැකියාවක් විදිහට කරන්න ෆීල්ඩ් එක තෝරගන්නකොට හිතන්න Tamanට කැමැත්තෙම වැඩ කරන්න පුළුවන් මොකේද කියලා. මොකද අපිට තෝරා ගැනීම සීමිත වුණත් ඒ සීමිත තෝරා ගැනීම අතරේ හරි අපිට කැමැත්තෙන් වැඩ කරන්න පුළුවන් කොතනද කියලා. එහෙම නැතුව ගාලින්ගෙදී මට කියන්න බෑ ඇත්තටම තව එක්කෙනෙකුට ඔයා දැන් කරන්න ඕන මේකයි මෙන්න මේ පැත්තේ ගියොත් හොඳයි කියලා. ඒක මං කියන්නේ තනිකරම පෞද්ගලික තෝරා ගැනීමක්. රස්සාව තොරගන්න ගෙන් හෝ අනිත්තක මෙහම දැත්තින බුද්ධික කරන්න බල අනිත්තයි ආරය ජාවගන්න මත් ජාව කරන්න ඕනේ කියලා එකත් සහ අම්මා ජාවකරොත්නම ලක්ෂේම ජාවම ගැන කතාගන්න හිඳ බයි හරි මේ C++ කරොත්ම ලක්ෂ දායක පටියක් ගන්න පුල ඇත්තනම අර බුද්ධික කිව්වාගේ තමන් කරන රස්සාව තමන් කැමැත්තෙන්න්නේ මේ නම් කරන්නේ මයිදන්න ඒක ටිකක් කල්ලනට තමන්ට ජීවිතත් එක් එපාවෙනවානේ දයෝ මේක මේ මයි අයි මේක වැඩන්නෑ කියලා හැබැයි මෙහම දෙකුත් තියෙනවා තමන් කරන රැකියාවෙන් තමන්ට හම්බුවෙන මුදල ජීවත් වෙන්න මැදි නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා නේද පුතේ ඒකයි ඒක නිසා යම් කිසි මට්ටමකට එන්න ඕන අනික තමයි රැකියාවක් කියන්නේ ඉතින් තමන් එක රැකියාවක් කරනකොට ඒ රැකියාව හොඳ නැත්නම් සාමාන්‍යයෙන් ওই කැම්පස් අවුට් වෙච්ච අය නම් තව එකක් හොයාගන්න යම් කිසි කාලයක් තියෙනවා ජීවිතේ මොකද මේක හොඳ නැහැ මං සමහරවිට මම දැකලා තිනවා මේ කම්පියුටර් කර කර හිටපය මාකටිං වලට මාරු වෙලා මේ කම්පියුටර් ඉන්ජිනියර්ස්ලා ඒ ෆීල්ඩ් එකෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් තමන්ගේ අර තමන් කරන්න කැමති එක හා තමන්ට තියෙන හැකියාව කියන එක තමයි ප්‍රශ්නේ. ඊළඟට මේ chat room එකේ පොඩි ප්‍රශ්නයක් ගියා මේ ඇත්තද කාලින් ගයි මේ networking වලින් job අඩුයි කියන්නේ. ඔව් ඇත්ත. ඒක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු සමාගම් ලංකාවේ ලක්ෂයක් තියෙනවා කියලා. සමාගමේ ලක්ෂයක් කියන්නේ ওই ලක්ෂම software company කියමු. software engineer එක company එකට ගිහනට වඩා ඉන්න අපි 10 දෙනා ගන්න හිටියොත් දැන් ලක්ෂ 10ක් software engineers ලාට jobs තියෙනවානේ. නමුත් networking ගත්තොත් එහෙම ওই company වැඩි මොනක් දෙන්නේ කෙනෙක්. ඉතින් එහෙම මොනක් තියෙන job market එකේ අර වෙනස තේරෙනවනේ. අනික ගොඩක් වෙලාවට ගොඩක් company කරන්නේ outsource කරන එක නේද බුද්ධික. ගොඩක් වෙන company එකට දීලා මේක බලාගන්න කියලා කරන එක. ඒ වගේ ගොඩක් ඒවා ඇදී ඒ කියන්නේ ඔය ඒ කියන්නේ මෙහෙටත් එන්නේ ගොඩක් ඒවා outsource කරලා එනවනේ. ඒවත් දාම ගොඩක් part එකක් විතරනේ මේ companies වලින් කරන්නේ. එතකොට deployment maintenance ඔක්කොම සමහරලාට වෙනින් company එකක් තමයි කරන්නේ. ඔව්. ඉතින් ඒක ඒක ගලින්ග මේ දැන් ওই networking job ගැනත් කතා කරොත් මේ ඒවා යනකොටත් ඉතින් නිකන් මට පේන විදිහට නිකන් අපිට කැටගරි දෙකකට වගේ හදන්න පුළුවන් ඒක සාමාන්‍ය يعني ගොඩක් කම්පැනි වල තියෙන්නේ network කිව්වහම ඒකේ internal network එක බලාගෙන machine මොනවා හරි වුණාම ඕක හදාගෙන ඒ වගේ ඉන්න level එකේ ඒ වගේ වැඩ කරගෙන ඉන්න level එකට ඉන්නවා ඊළඟට සමහර ඒවා ඒ solution දෙන්න ගියාම ඇත්තටම network engineer කෙනෙක් ඕනි වෙන කම්පැනි තියෙනවා ඒ කියන්නේ development support වලට ඊළඟට deployment වලට maintenance plan හදාගන්න ඒ වගේ ඇත්තටම ඒ කියන්නේ ගොඩක් එහාට ගිහිල්ලා වැඩ කරන්න වෙන තැන් මේ ඒ වගේ තැනක් බලලා ඒ කියන්නේ network engineer කෙනෙකුට මේ role එක play කරන්න ගොඩක් ඉඩ තියෙන තැනක් බලලා set වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නේද ඔව් අනිවාර්යෙන් මාත් හිතන්නේ ඒක තමයි මොකද අර දැන් ඕක කිව්වම මතකනේ දැන් මම වුණත් මුලින්ම මම මේ මගේ රැකියාව ඉතින් networking සම්බන්ධයෙන්ද මමත් මුලින්ම සමාගමකට සම්බන්ධ වුණාම හිටියේ ඇත්තම කම්පැනි දින network එකේ කම්පියුටර් ටික බලා ගන්න level එකේ නමුත් දැන් එනකොට අර වෙලා තියෙන්නේ කම්පැනි business එනකොට ඒවට ඒ කියන්නේ direct client ලාස් එක්ක වැඩ කරනකොට ලොකු deployment එකක් ලොකු distributed deployments දානකොට distributed deployment එකක් කියලා කියන්නේ සමහරවිට branches 10ක් 15ක් තියෙනවා single location එක system එකක් යනකොට ගොඩක් වෙලාට develop කරන අයට ඒක ගැන තියෙන දැනුම නැහැ. ඉතින් දැන් අපේ ඒක කියන්නේ නැහැ කියලා කියන්නේ මේව interconnect කරන්නේ කොහොමද? මේවා දින ප්‍රශ්න මොනවාද? එතකොට data volume වලදී requirement මොනවාද? design එක කරනකොට ඒ කියන්නේ අතන software design එක කරන අවස්ථාවේදී මේ ඇත්තටම මොනවාද networking පැත්තෙන් හිතන්න ඕනේ? එතකොට මේක deployment කරනකොට මොන වගේ දේවල්ද වෙන්නේ? මේක implement කළා යනකොට එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මම දැන් ගොඩක් දේවල් කරන් දින බුද්ධි කිව්වාගේ නමුත් අර නැවතත්තර කිව කතා වෙනවා network engineers ලා 3-4 දෙනෙක් සමාගමකට ඕනේද කියන තැනට ප්‍රශ්න එනවා නේද බුද්ධික ඔව් ඉතින් ඒක නිසා අර තමන්ගේ දැනුම අනුව යන්න තියෙන හැකියාව වැඩි ඉතින් ඒ කියන්නේ තමන් හොඳට ඒ පිළිබඳව ඉගෙනගෙන තියෙනවා නම් ගොඩක් රැකියාවල් තියෙනවා මං හිතන්නේ අපි දෙන්න කතා කරගෙන අපි දැන් පොඩි chance එකක් දෙමු උපුල්ට කියන්න මේ උපුල් දැන් campus එකේ ඉන්නේ දැන් out වෙන්න ගිට්ටු job හොයන උපුල්ගේ මතය මොකද්ද මේක ගැන නෑ ඉතින් ඇත්තටම මාත් අර බුද්ධිකය කියපු මතයත් ඒ ගොඩක් එකගයි මොකද මේ අපිට ජොබ් එකකට වඩා කැරිය එකක් හදාගන්න කියන එකනේ ගොඩක් අලුතෙන් ජොබ් මාකට් එකට යන එක දැන් ලොකු උපදේශයක් වෙන්නේ මොකද අපිට ජොබ් සැටිස්ෆැක්ෂන් එක නැත්තම් මොන වුණත් අපිට දීර්ඝකාලීනව අපිට සතුටු වෙන්න හම් වෙන්නේ නැහැ අපි කරන මොන රැකියාව වුණත් ඉතින් මුදල්ම නෙමෙයි මුදල් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි නමුත් අද යම් කිසි වැටුපත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේම හිතන්න ඕනේ අපේ පුද්ගලිකව අපිට ඒ කරන ජොබ් එකෙන් අපිට සැටිස්ෆයි වෙන්න පුළුවන්ද කියලා. මොකද මේ අපිට ප්‍රෝග්‍රෑමින් වලින් ඒ පැත්තේ තියෙන ජොබ්ස් වලින් ලොකුවට සල්ලි හම්බ වෙනවා කියලා අපි අකමැත්තෙන් ප්‍රෝග්‍රෑමින් කරන්න ගියොත් ඉතින් ඕක කවදාවත් හිතට සහනයක් වෙන්නේ නැහැ අපි ඔය ඒ පැත්තේ රැකියාව කරනකොට. අපි ක්වොලිෆිකේෂන්ස් එක පැත්තක තියාගෙන වෙන පැත්තක වැඩ කරනවා කියන්නේ එතන එතන අපේ හිත යටින් අපේ දුකක් තියෙන අපි මේකට ක්වොලිෆයි වෙලා අපි මේකනේ කරන්නේ කියලා. ඉතින් ඒ වගේ හිතේ දුක තියාගෙන රස්සාවක් කරන්න නම් දීර්ඝකාලීනව උත්සාහ නොකරන එක තමයි ගොඩක් හොඳ දේ පුද්ගලිකව මම විශ්වාස කරන දේ. ඊට අමතරව ඉතින් මේ ගොඩක් තවත් දෙයක් තමයි කතාවක් තියෙන ලව් යෝ ජොබ් බට් නොට් ද කම්පැනි කියලා. කම්පැනි එකට වඩා තමන් කරන ජොබ් එකට ආදරය කරන්න ඕනේ. මොකද කම්පැනි එකට ඕන කෙනෙක් තියාගෙන ඉන්නේ එයාගෙන් වැඩේ ගන්න පුළුවන් කල් විතරයි. ඉතින් කම්පැනි එකට ආදරය කරන්න පටන් ගත්තොත් තමන් කරන රැකියාවට ආදරය නොකර යම් කිසි වෙලාවක ඒක තමන්ට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා, පසුතැවිලි වෙන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙම තමන් යන එක තමන් කැමති දෙයක් කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට කරොත් හොඳ කැරියර් පාත් එකක් හදාගෙන ඕනේ පැත්තක් වෙන්න පුළුවන්. මේ කම්පියුටර් IT විතරක් නෙමෙයි, තින් තමයි යන පැත්ත හරියට තෝරගෙන තමන් කැමති පැත්තක් තෝරගෙන ඒකේ තමන්ට පර්ෆෝම් කරන්න පුළුවන් වුණාම ටිකක් කල්යයි සමයට පටන් ගන්න. ඒක අර බොහොම මේ නිචි ෆීල්ඩ් එකක් නම් වැඩි ප්‍රසිද්ධ නැති ෆීල්ඩ් එකක් නම් අඩු වැටුප් ලැබෙන ෆීල්ඩ් එකක් වෙන්න පුළුවන් සමයට පටන් ගත්තී. හැබැයි තමන් ඒක පර්ෆෝම් කරලා ඉස්සරහට ගියොත් ඉතා කෙටි කාලෙකින් තමන්ටම කැරිය එකක් ඩිවලොප් කරගන්න පුළුවන් ඕනෑම මේක. ඒක සමයට ඔය බිමතු ගාන එකක් වෙන්න පුළුවන්, ක්ලීනින් ජොබ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලොකු මැනේජ්මන්ට් ජොබ් එකක් වෙන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. තමන් ඒක හරියට කරනවා නම් තමන්ට ඒක පර්ෆෝම් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඕනෙම ජොබ් එක ඉතාලේසින් ඉස්සරහට යන්න පුළුවන්. ඔව් මං හිතන්නේ අර ලව් යෝ ජොබ් නොත් ද කම්පැනි කියන එක පොඩි කතාවක් කියන්න. රැකියාව සහ ජීවිතය කියලා කියන්නේ හරියට මේ ජීවිතය කියලා කියන්නේ තමන්ගේ පවුල්, අම්මලා තාත්තලා, වයිෆ් කෙනකින වයිෆ්, ළමයි කියන්නේ හරියට වීදුරු බෝලයක් වගේ. රැකියාව කියලා කියන්නේ රබර් බෝලයක් වගේ. ඔය දෙක උඩ දාලා සෙල්ලම් කරනකොට වැටෙන්න දෙන්න හොඳ නැති එක තමයි අර පවුල කියන එක. මොකද ඒක වැටුණොත් එහෙම ඒක වීදුරු බෝලයක්, ඒක වැටුණොත් කැඩලා යනවා. ඒක ආයි හදන්න අමාරුයි, හදන්න බෑ ගොඩක් වෙලාවට. නමුත් අර රැකියාව කියන එක රබර් බෝලයක් වගේ. ඉතින් ඒක නිසා අර සමාල්ලා ලයිෆ් ඩිසිෂන් ගන්නකොට හැමදෙස්සෙම අර මං කිව්වේ වගේ තමන්ගේ පවුල පැත්ත සහ ඒ වගේ දේවල් බලන එක හොඳයි නේද බුද්ධි? ඔව් නේද. මම දැන් කවුරු හරි කෙනෙක් ඔය කිව්ව කතාව මං කිව්ව කතාවක් නෙමෙයි. ඒක පොර මේ ඒක හැබැයි ඇත්ත කතාවක්. ප්‍රශ්නකට යමු නේ බුද්ධි. ප්‍රශ්නකට යමු. මේ නිරෝෂන් අහලා තිනවා Windows 8 එන්නේ කවද්ද කියලා. ඒකම මේ Windows 8 ආවම hardware වල ගණන් වෙනස් වෙන්න පුළුවන්ද කියලා අහගෙන ඉතිනේ. Windows 8 කවද්ද රිලීස් වෙන්නේ කියලා? තව මාස දෙක තුනක රිලීස් වෙයි දැනට. මේ රිලීස් ප්‍රීවියු එක ඇවිල්ලා තියෙනවා. මම දන්න විදියට නම් ගොඩක් වෙලාට ලබන අගෝස්තු වගේ වෙනකොට එළියට එනවා කියලා තමයි කියන්නේ. උපුල්ට ඊට වඩා අදහසක් තියෙනවා. මන් වාත් එක්කන හොයා බැලීමක් නම් කරේ නැහැ. උනාද දැන් රිලීසස් ගිය විදිහටත් ඉතාලික්මනින් තව මාස කීපකින් එන්න ඕනේ නේද? ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ ක්‍රිස්මස් එකට තමයි ඔයගේ දේවල් එළියට දාන්නේ. නිසා ගුණ ගන්නත් ඕනේ නේ. ඔව් ඒ වගේ කිට්ටුවට එයි නේද බුද්ධික? ඔව් මේ ගාලින් මේ ප්‍රශ්නේම තව කොටසක් අහලා දින මේ ළඟදී ලැප්ටොප් එකක් ගන්නලු ඉන්නේ මේ ඒකින්ද තව මාස කීපයක් ඉන්නවද කියලා Windows 8 එනකම්. මෙහෙම කතාවක් තියෙනවා බුද්ධික. කතාවක් කියලකොට මෙහෙමත් දෙයක් මට නම් Windows 8 වල ඉතින් error මේ කියන්නේ ඒගොල්ලන්ගේ අර මේ Metro UI එක ඇරුණාම වෙන අපිට වැඩක් ඇති දෙයක් නැහැ අතට. මේ කියන්නේ Metro UI එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ඒක touch interface එකක් වෙන්න ඕන, touch pad එකක් වගේ එකක්. ඒ කියන්නේ මේ iPad එකක් වගේ එකක් වුණොත් එහෙම මෙන්න මේ වගේ එකක් වුණොත් නම් Windows 8 දුවනකොට Mac එකට පේනවා. නමුත් මේ තමන් එදිනෙදා වැඩ කරගන්නකොට නම් මට නම් මගේ නම් පෞද්ගලික මතය තමයි Windows 8 තේරුමක් නැහැ කියන්නේ. බුද්ධික මොකද කියන්නේ? ඔව් මටත් කලින්ග ඒක ඉතින් අර අපි වැඩි පාවිච්චි කරන ඉඳ නැති හින්දාත් දන්නේ මේ මෙට්‍රෝ UI එක නම් තාම මෙච්චර මල්ලලා ගියේ නෑ. මේ බොහොම පොඩි වෙලාවක් තමයි ඉතින් ඔකට එක වැඩ කරේ. ටච් ස්ක්‍රීන් එකක් නැත්තම් වැඩක් නෑ කියන එක තමයි මම කියන්නේ. UI එකෙන් වැඩ කරනවා, මවුස් එකෙන් වැඩ කරනවා නම් මෙට්‍රෝ UI එක තේරුමක් නෑ. අනික මේක ටැබ්ලට් ඔප්ටිමයිස් හින්දා ඉතින් ඒ වගේ දේක දැන් ඔදව මං අර මේ ඒසලගේ මොකද්ද තියෙන්නේ බුද්ධික මෙහෙම ටැබ්ලට් එකක් අර කීබෝඩ් එකට ගහන්න පුළුවන් එක අයිකෝනියා. අන්න මොකද්ද මගුල. ඕ මේ ළඟ මෙට්‍රොපොලිටන් එකේ වෙන එකනට ලැප්ටොප් එකක් ගන්න. ඉතින් ඕක අතේ තියාගෙන මම සෙල්ලම් කරා. හරියට අර මේ ගඩොල් කෑලි දෙයක් සාක්කුව දාගෙන ඉන්නවා වගේ තමයි. ආටිකලක් යනකොට එක අතක් හර්කියුලිස් වගේ වෙනවා. මොකද අර බර නිසා. හැබැයි ඉතින් මේ Windows 7 එකේ ඉන්ස්ටෝල් කරලා තිබ්බ හොඳ ස්පීඩ් එකේම හොඳට වැඩ කරා. ඉතින් ඒ වගේ එකකට 8 තියෙනවා නම් අවුලක් නැහැ වැඩ කර හැකියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Windows 8 ඇපලිකේෂන් ගැන මෙට්‍රෝ ඇපලිකේන්ස් වෙන්න ඕනේ නැතයිඉතින් ආයර විඩ ස්ටප් එක කියල ඩෙස්ටප් එක දැන් ඇඩගල්ල ආය මේකට මාරලා ටච්ච එකක වැඩ කරන මාරු මටන අනිතක් කාලෙන් විඩෝස් 8 අපි ඉතම රිලිස්සුනා කියල දැ මේ මාසයන්තය රිලිස්සුනා කියල අපිට ප්‍රශ්නයක් තින ඇයි අපි ඉතින් මාරුවෙන්නේ කියල මොකද අපි කරන වැඩටික එක්ස්පරි විස්ටාරි සෙවන්හරි ඔය වගේකින් කරගන්නවන ඒගැන අපි සෑහීමකට පත්වෙනවා නං ඒක ගැන ඇයි අරකට මාරුවෙන්න කියලනද ඕ අනිත්තක තෑ මේ පොඩි ආරංචත්තින මේක හරි දන්න මතට විට එක දැකපු නිස්සක අප්ග්‍රේඩ් එක ගැන් Windows 7 ප්‍රොෆෙශනල් 8වල්ට අප්ග්‍රේඩ් එක ඩොල තිස්නමයක් කියලා තමයි කියන්න ඒ මුොත්න පොඩ්ඩක් කර Appleල් ට්‍රෙන්ඩ් එකට අප්ඩේට් ඇදදා ගන්න පුළුව ඒත් මට ටස්කීන නැත මනන් කවදක් මාරන්න මොකද ඒගොල්ලම කියලා තින මේ කෝක Windows 7ම තමයි තියෙන එක හැබැයි ඊට පස්සේ මේ ඉන්ටප්‍රයිස් ඇපලිකේන් යම් පාවිෂි කරන්නවා නම් ඉතින් පාවිෂි කරන්න ඩෙස්ටප් එකෙන බුද්ධි අනික මෙට්‍රෝ අනිවන්න ඩෙස්ටප් ඔපරේටින් සිිස්ටම එකටන මටනං මම කියන්නේ එමට ලස්සනයි අර ලස්සනද මලින්ත වගේ කට්ටිට ලස්සනට කොටටයක් කියෙන කියන්න හවුලක් නෑ ඒරන දෙදින වැට කටයුතු දැන් ඇත්තනම බුද්ධි අපට බ්‍රවසර ගත්ති පට ඇතිනේද ඇත්තන අර ක්‍රෝම්බොක් ගත්තත් ඇතිවාගෙන මටත් දේලදින දැ මේ මේ වගේට කතාගන්න වැඩසනා කන්න අරවාගන්න ඇපලිකේෂන් පාවිචි හෙනට ගොඩක් බ්‍රවසර කර මන්නද බ්‍රවසර කරගත්ත වෙනමුකුත් අරින්නත් නෑ වගේ ටැප්ටික මාරු කන්නවා ට රම ටික පොඩි ලගින්ටි දල්ද නටික වැඩගන්න පේනවා අවශ්‍ය ඒ ඔෆිස්සගේ දනත් ගොඩක් කට්ටියක බැලුවහම දි අර අයිඩිය ගෝපන් කරන්න ඩියලොප් කරන කටිය ඒම නැතු අනිත් කටිය ල බ්‍රවස එකක් ඔපන් කරන්න ගොවෙලා අනිකද ඩොක්කිමටන මන්න දන්න මන වර්ඩක්සල් පාවිච්චය ගොඩක් මඩ වෙලදින Google ඩොක්ස්ථය පාවිච්චි කර එකක් තමයි කාටහරි බෙදාගන්න ලේසි ෂයා කරන්න ලෙසි අප්ඩේට් කරන්න ලෙසි යන යන්න දැන ඕක තියෙනවා හොයන්න දෙයක් නෑ ඩොකිමෙන්ට් එක්කෝ කියලා අරකකෝ මේකකෝ කියලා හොයන්න දෙයක් නෑ මේ මං ඉතින් දැන් අපේ ඔෆිස් එකෙත් මම ඉතින් බුද්ධිගල ඔෆිස් එකන ගොඩක් වැඩ කරන්න Google Docs උඩ නේද දැන් අපේ ඔෆිස් එකෙත් මේ අකිනන පොඩ්ඩක් එහෙම මේ Google Docs පාවිච්චි කරන අපේ නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ doc Google විශ්වාස නොකරන එකයි කම්පැනි ඇතුළත ඒක ප්‍රශ්නයක් තියෙන්නේ මේ ડોකියුමන්ට් දැම්මොත් මේ ආරක්ෂාව කොහොමද අරවම කියන ප්‍රශ්න තියෙන ඇරෙන්න මේ ෆන්ක්ෂනාලිටි පැත්තෙන් නම් කිසිම අවුලක් නැහැ හැබැයි අර Google hosted app එකකට ගියාම ගොඩක් restrictions එනවා. ඒ කියන්නේ document එකක් මේකෙන් පිටද ෂෙයා කරන්න පුළුවන්ද? domain එකේ පිටින් යන්න බෑ. ඒ වගේ restrictions තියෙනවා. දැන් ගාලින් අපි මේ ළඟදී try කළ බැලුව අර Google app scripting කියලා ඒගොල්ලෝ අර introduce කරානේ. ඒකෙදී ගොඩක් ඔය අපි නිකන් workflow වගේ තියෙන ඒවත් automate කරගන්න පුළුවන් docs ඒවා පාවිච්චි කළා. එතන Google service පාවිච්චි කළා. මේ කියන්නේ නිකන් අපි ඔය සාමාන්‍ය ෂෙයා පොයින්ට් ලින්ක් කරන ඒ කියන්නේ ඒකේ ලොකුම වැඩ නෙමෙයි සාම මධ්‍යම ප්‍රමාණයේ වැඩක් වුණත් අරකින් ඔටෝමේට් කරගන්න පුළුවන් ගන්නටම ස්ක්‍රිප්ටින්ග් එක සපෝට් කරනවා. ඔව් දැන් ඕකියවා මතක් වුණේ දැන් ඔය මේ ෂෙයා පොයින්ට් කියවම අපිත් දැන් මේ ළඟදී නම් ෂෙයා පොයින්ට් මනේ ඇත්තට Microsoft project servers වලට මාරු වෙලා මේ project management handle කරන්න බලනවා මේ මන්නන් දැක්කේ මන් දන්නේ ඒක මේ සාමාන්‍යයෙන් මම ඔය මේ ළඟ තමයි ෂෙයා පොයින්ට් වලට මේ ආදුනිකයෙක් කියන්නේ මේ මාස කිහිපයක් ඇතුළත තමයි එකත් එක සෙල්ලම් කරේ එකක් තමයි ලේසියෙන් මිනිස්සුන්ට ඉන්ස්ටෝල් කරගන්න නම් බෑ කියන එක පළවෙනි එක තමයි ඊළඟට මෙලෝ මිනිස්සුන්ට කම්පික කර මම පිටු මම හිතන්නේ පොතේ පිටු 2000ක් ගොයේ තියෙන පොතක් කියලාවත් මට තේරුම් ගන්න බැරි නම් මේක කොහොමද එකපාරින් දාන්න කියලා ඊට පස්සේ configuration settings දාන්න පුදුම අමාරුවක් තියෙනවා නේද ශාපණ අනික පළවෙනි පාර load වෙන්න පුදුම වෙලාවක් යනවා එහෙම ගැටයක් තියෙනවා ඒ කියන්නේ ඒකේ අර පොඩි පොඩි hacks තියෙනවා ඒක ඔය community එකෙන්ම එහෙට මෙහෙට මාරු වෙලා තියෙනේ විතර document වලත් නෑ සමහර ඒවා නේද ඔව් කොහමරිදී project server දාගත්තා නම් ඇත්තට මේක අර ගොඩක් හොඳට තියෙන හැබැයි බුද්ධිගමන් මන් දන්නේ පාවිච්චි කරනවද කියලා Redmine කියලා තියෙන වෙනම ඔයගේ මේ project management වලට tool එකක්. ඒ Redmine එක open source එකක්. ඒක පුළුවන් බුද්ධික අපිට මේ දැන් CVS repository එකක් හරි SVN repository එකක් හරි link කරගන්න. link කරගත්තාම අපිටම අපි දැම්ම කියලා බුද්ධිකට මම bug report එකක් දැම්මත් එහෙම බුද්ධික check-in එකක් දානකොට බුද්ධිකට පුළුවන් අර code එක අර bug එක refer කරලා check-in එක දාන්න. එතකොට රෙඩ් මයින් එකෙන් අප්ඩේට් කරගන්න මේ කෝඩ් චේන්ජ් එක කරේ මේ බග් එක වෙනුවෙන් කියලා. ඒ වගේ අපිට දැන් Microsoft ලාගේ source safe වගේනේ තියෙන්නේ version control. මම හිතන්නේ Microsoft අර team foundation server කියලා තියෙනවා මේ ඒක තාම මන්න දෙක්කන හැබැ ඉම්පලිමෙන්ට් කල දින ගොඩත් තැන්වල එබැ ඔය සෝස්තේ්වල තියන අඩු බාට්ටික මග අරගෙන දැන් ඔය ඔය කියපුගේ ලෙවල් හකට යන්න තමයි එක හදල දන්න ඒගැන තව ගිගාබයි දාසකත රැම්ම එකක් හලා පොස්සර තුන පොසර තුනක් කිතර ගලා සෝරගක් අදාගන්න කියල් තමයි ඔය මයිකසප් කට්ටිගන් මන්දන්නේ මයිකසප්ල හැටියත්ද කියලා පුද්දුම රිසෝසස් ප්‍රමාණයක් ඕන නේ දැන් උදාහරණගත අපි රෙඩ් බයින් දාලා අපේ ග්ලෝබල් ස්වන් එකයි සවස් එකයි රෙඩ් මයින් එකයි ට්‍රක් කියන එකයි ඔය ඔක්කොමට එක්කව් කරලා දුවන්නේ පෙන්ටියම් මට මතකද ෆෝ මැෂින් එකක් ෆෝ ජීබීතක විතර රෑම් එක යූසර් ළමයි තන 60ක් විතර ඕකට සාමාන්‍යයෙන් ලොග් වෙලා පාවිච්චි වෙනවා එතකොට අපි මේ ෂෙයාපොයින්ට් මේ ළඟදී ටෙස්ට් කරන්න දාපු එක i5 මැෂින් එකක් 16 GB RAM එක තමයි තියෙන්නේ ඒක මදි මම හිතන්නේ හાર્ඩ්වෙයාර් පැත්තෙන් නම් Microsoft solutions පාවිච්චි කරනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද ඒ Windows 8 වලත් ඒ ප්‍රශ්න තියෙනවා තව ප්‍රශ්නයක් තියෙන ගාලින් ඕක අපේ කට්ටියකටත් ආවෝකනේ දැන් ඔය ෂෙයාපොයින්ට් වලින් ඩෙමෝ කරන්න වෙනවනේ එක එක ක්ලයන්ට් ළඟට ගිහිල්ලා එතකොට ලැප්ටොප් එහෙම ගන්නවනම මේ හයියෙන් ලක්ෂය තුනක විතර ලැප්ටොප් එකක් ගන්න වෙනවා ඩෙමෝ කරන්න කියලා. නැත්නම් ඩෙමෝ එකට පැයකට කලින් ලැප්ටොප් එක ඔන් කරලා පේජ් එක ලෝඩ් කරලා තියන්න ඕනේ. ඒක නම් ලොකු ප්‍රශ්නයක් ඕක මේ ගොඩක්ම තියෙන එක්ස්චේන්ජ් සර්වර් එහෙම පාවිච්චි කරන අය මේ කම්මැලිත් දන්නේ නැහැ කට්ටියට මේ වහන් ඉන්නේ එක්ස්චේන්ජ් සර්වර් එහෙම පාවිච්චි කරන අය ඉන්නවා නම් දන්නේ නැති මේ දුක කොහොම දුකක්ද කියලා එක්ස්චේන්ජ් සර්වර් එක මේන්ටේන් කරන එක මේ සාමාන්‍ය යූසර්ස් ලා ගොඩක් ඩේටා ස්ටෝර් එක ලොකුවට දිනනවා නම් මං ඉදන්නේ ඒක එක්ස්චේන්ජ් සර්වර් එකක් සාමාන්‍යයෙන් මේන්ටේන් කරන් යන මිනිස්සෙක් ඉන්න නම් ඒ මිනිස්සයා පුදුම ජීවිතේ පිළිබඳ කලකිරිච්ච පුද්ගලෙක් හිටියට තමයි මම දකින්නේ මේ ප්‍රශ්නෙකට යනවාද අද නවත්වනවාද බුද්ධි පැන්නනේ ඔව් ප්‍රශ්නයක් දෙකක් කතා කරලම මොනවානේ ඔව් කතා කරලම නේ බුද්ධි තරින්දු තමින්දු අහලා දිනවා මේ Dell XPS 17 R කියන ලැප්ටොප් එක ලංකාවේ කීයක් වගේ වෙනවද කියලා ඕක කලින්ග මම ටෙක්සෝන් මේ කියන්නේ මේ ටෙක්සෝන් ලැප්ටොප් ගන්න කියලා නෙමෙයි මම ඒගොල්ලෝ සයිට් එකේ තියෙනවා දැක්කා 1.95ක් විතර මම කියන්නේ මේ ඕක කිව්වා මතක් නෑ මේ මේ ළඟදී PC house එක ගැන බැලුම් ගල ඒ කියන්නේ හොඳ විස්තරයක් දාලා තිබ්බා මම හිතන්නේ අපි කාලයක් තිස්සේ කට කැඩනකන් කට හැල්ලනකන් දත් හැල්ලනකන් කියපුවා ටික මම හිතන්නේ කවුරු හරි අහගෙන ඉඳලා ඒක ගැන ඕවගේ දෙයක් කරපු එක හොඳයි නේ බුද්ධි ගැහුවද ඒක ඉවර නේද ඇහුවා මම ඒක ඇහුවා මේ සෑහෙන්න හොඳයි ඉතින් ඒ වගේ ටික මාස් මීඩියා එකකින් කතා කරපු එක ඒක ගැන නේද හැබැයි ඉතින් ඕක ඔච්චරයි නේද ඔව් කමිනිස්සු මන් දැක්ක මන්ද මේ ඊය අදත් යුනිටි එකට ගිහිල්ලා ආවේ කවුරුත් එහෙම අඩුපාඩුවක් නැහැ කඩවල ඔව් පිරෙන්න ඉන්නවා පිරෙන්න ඉන්නවා ඉතින් වෙලා තියෙන්නේ මේ ගැන බුද්ධික වෙන යන්න කඩයක් නැහැ නේ ඒක ඇත්ත කඩ තව 2යි 3යි තියෙන්නේ එහෙම යනවා නන්නේ ඔව් ඉතින් අනික ගියත් බුද්ධික උන්ගේ ගෑස් බලන්නත් එපැයි ඒක ඇත්ත කාඩ් එකකින් පේ කරන්න බෑ ආ ඔකට තුනවා මේ මම මේ ළඟට ගිහිල්ලා ඇහුවා මේ USB මයික්‍රෝ කේබල් එක මයික්‍රෝ USB කේබල් එකක ගාණ කියන්න බුද්ධික පුළුවන් නේද මීටර එකක් දිග කේබල් එක මීටර ඔව් රුපියල් 350ක් වගේ 900 ඊට පස්සේ මං ආව USB extension කේබල් එකක් කියද කියලා රුපියල් 200ක් එකම කේබල් එක එකම පාට එකම දිග එකම නම ඉන්ටර්ෆේස් එක විතරයි ජැක් එක විතරයි වෙනස් ජැක් එක රුපියල් 900ක් මං ගම මට එන extension කේබල් එක දෙන්න කියලා මං අර කොට කේබල් එකට ඉදිරි ටික කරලා දිග හදාගත්තා මගේ කලින් මේ එක දවසක් ගත්තා අර මේ 3.5 ඕඩියෝ ජැක් එක තියෙන එක ස්ප්ලිටර් එකක් තියෙනවානේ අර පොඩි කේබල් එකකුත් නෙමෙයි ඒක නිකන් ස්ප්ලිටර් එක ඒකට ගත්තා රුපියල් 500ක් රුපියල් 90යි 100යි වගේ ගාන ඔව් මට ඒක තැහෙන ඒ කියන්නේ ඉවලේ ඕනි වෙලා තිබුණා නැත්තම් පිටකොටු යන්න වෙලාවක් තිබුණා ඒකින් ද අරගෙන ආවා ඔහොම මඩ මටත් තුන මම මේ කාලෙකට කලින් ඉන්දියාවේ ගිහිල්ලා හුට ඔක්කොම අරන් ගිහිල්ලා මගේ අර පවුච් එකක් තියෙන සාමාන්‍ය ඔක්කොම තියෙන එක මගේ පූර්ව වාසරාට මම මේ ඩේටා කේබල් එක දාලා ගිහලා ෆෝන් එකේ මේ ඊට පස්සේ ඉන්දියාවේ කඩේකට ගිහලා ෆෝන් කඩේකට ගිහලා මම ඩේටා කේබල් එකක් ගත්තා මේ Nokia ෆෝන් එක කල්ල මේ මිනිස්සු කර වැඩේ මේක නම් කියලා Nokia අලුත්ම පැකට් එකක් තියෙන ෆෝන් එකක් ඇඩුවා කල්ල කේබල් එක එලියට ගත්තා රුපියල් 500 ටක් ගාලා ගත්තා මම කල්පනා කරේ යකෝ ඒ දැන් 900ක් දීලා අර ජරා කේබල් එක ගත්තලා අර 500ක් දීලා ගත්තේ කොච්චරද මං එලා මම හිතන්නේ ওই પરම්පරාවටම බැන බැන තමයි ඒක අරගත්තේ පස්සේ කල්පනානි අකෝ මූ හොඳ කේබල් යන්නේ මට 500කට දුන්නේ 500ක් ගැ ලංකාසල්ලේ රුපියල් 500 මේ දුන්නේ කියලා දැන් එහෙම බැලුවොත් නේද බුද්ධි ඔව් මං දන්නේ ලංකාවේ බඩුවල ගන්න මේ ළඟදී ඒ වගේ මදර්බෝඩ් එකක් ඕන්ලා ගියා ෆස් ජනරේෂන් එක සැඩි පිච් චිප්සට් එක තියෙන මද බොඩක් ඇතරමුණේ අප ින්ඩෝස් 2008 ඉන්ස්ටෝ කරලා තිබේ ඒ මැසිින්නගේ මැසිින් එක වුල්ල චින්ද මොකද ින්ඩෝස්සල තවත් ප්‍රශ්‍යය තින හඩ වෙනස්සුන බූට්ටෙන්නේන සේම් චිප්සට් එක තියෙන එකක් ප්‍රොස්සරකය ක්ො හොයන්න මැච් කර නැතන්යි ඩෝ ක්ටිවේෂ ඇතිෙන ඒම හොයල හොයල හොයලා බලන්න හම කඩලමස මේ Q65 චිප්සට් තින මද බෝඩ් මේ Q65 තියෙන මදබොඩ්දින අනේ මන්දේ මිනිස්සු මේ එක ඇහින් නැද්ද නැත්තං ඒක ඒක උමනාවක් නැද්ද කියලා මොකයි කඩ පහගීතරාල එකකත් නෑ අන්තිමට එක කඩේක තිබ්බා සායේ මදබොඩ් මම පෙට්ටිය දැක්ක ගහලා තියෙන රුපියල් 6500 කියලා මේ මොනසේ 9000ක් ගත්තා අරගෙන හොයාගෙන ගිහින්ද නෑ නෑ මං හැබැයි ඇයි මෙච්චර ගණන් මේක අඩුයිනේ නෑ මාත්‍ය දැන් මේක එන්නේ නෑ කිව්වා මට මේක 15000කටවත් වික්ක හැක් කිව්වා ඒක 15000කට වික්ක හැක් කියන එක 15000කට විකුණන්න ඕනේ කියන එක නෙමෙයි නර මිනිහට ඒ වෙලාවේ අසරණලා ගියාම මේ මනුස්සයාගේ දත් ටික මේ ගලවනවා වගේ වැඩක් තමයි කරන්නේ යුනිටි එකේ ප්‍රියන්ත හන බුද්ධිකයි දිගටම ටෙක් කතා එනවද නේද කියලා ඔන්න ඔන්න ඔන්න ප්‍රසිද්ධිය දෙනවා නම් උත්තරේ ඔව් ඇත්තට එන්න තමයි try කරන්නේ මේ මොකද එකක් තමයි දැන් යන්න කියලා වෙලාවක් නැහැ නේද ගෙදර ආපුව ගමන් එතන මං කරපු ලොකුම වැඩේ තමයි බුද්ධික ටික අපැත්තෙන් ගියක් ගන්න එක දැන් එලියට බැලලා කෑ ගන්න හරි බුල එක්ක මයික් එකක් ගෙදරට ගිහිල්ලා දෙන්න බුල උගේ ගෙදර ඉඳන් ටෙක් කතා කරන්න කියලා ඒ නිසා ගැළවීමක් නම් හම්බෙන්නේ දැන් නම් ලේසි එන්න තමයි බලාපොරොත්තු ඔෆිස් එකේ වැඩත් සෙට් කරගන්න ඕන සිකුරාදාට මොකුත් එන්නේ නැති වෙනවා මේ දවස්වල වැඩ අඩු වෙනවා අවුලක් නැහැ නේ තව ප්‍රශ්නයක් කතා කරනවද මේ අපි නැත්තම් ගාලින් අර Nexus Q කියන අර ඩිවයිස් එක ගැන පොඩ්ඩක් ඔව් අනේ ගැන පොඩ්ඩක් කතා කරමු නේද ඔව් මේ ඒක ඇත්තට Google IO එකේදී තමයි මේ දැක්කේ ඒගොල්ලෝ කියන්නේ ඒක තමයි මේ world first සෝෂල් ස්ට්‍රීමින් සර්වර් ඩිවයිස් එක සර්වර් එක නෙමෙයි මේ ඩිවයිස් එක කියලා. ඒක ඇත්තටම නිකන් ඔය ගොඩක් කට්ටිය දැකලා ඇති මේ කළු පාට බෝලයක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒකේ ඔඩියෝ වීඩියෝ කනෙක්ටර්ස් තියෙනවා. එකම එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් Android තියෙන ස්මාර්ට්ෆෝන් එකක. මේ උපුල් ඒක ගැන පොඩ්ඩක් බැලුවද? නැහැ මට නම් වැඩි විස්තර බලන්න හම්බුනේ නැහැ. ඒක අර ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක එහෙම බැලුවා මේ ඒකේ පේන විදිහට නම් ඒක ඒකලු අර සෝෂල් ස්ට්‍රීමින් ඩිවයිස් එක කියන්නේ ඒක ඇත්තටම කන්ටෙන්ට් ගන්න Google Play එකෙන් ඔඩියෝ වීඩියෝ දෙකම අරගෙන ඒකේ සෝෂල් ප්ලේලිස්ට් එකක් තියෙනවා අපි දුමු අපි Android තියෙන ෆෝන් දෙක තුනක් තියෙන කට්ටිය ඔන්න එකම ගෙදර ඉන්නවා කියලා එක වෙලාවෙ කතා කර කර එතකොට අපිට පුළුවන් අර ප්ලේලිස්ට් එකට අයිටම් ඇඩ් කරන්න එතකොට ඩිවයිස් එකකින් Google Play එකෙන් ඩවුන්ලෝඩ් කරලා ස්ට්‍රීම් කරලා ඒ වෙලාවේ ප්ලේ කරනවා. ඒක හැබැයි ඒ වගේ ෆීචර් එකක් කලින් මේ iTunes වලත් මොකක් හරි ඔහොම ඔය වගේ ප්ලේලිස්ට් කතාවක් තියුණා නේද කාලෙකට ඉස්සර. ආ ඒ කියන්නේ ඔටෝ ජෙනරේට් වෙන්නේද? නෑ නෑ අපි අර කීප දෙනෙකුට අයිටම් ඇඩ් කරන්න බලන එකක් එක ප්ලේලිස්ට් එකක්. ඔව් දැන් ඒක නෑ බුද්ධික. ඒක තමයි. මටත් ඔය Google Nexus Q කියන එක දකින්නකොට මතක් වුණේ ඒක. මේක කලින් තිබුණා නේද කියලා වගේ. හැබැයි ඒක අර ඩෙඩිකේටඩ් ඩිවයිස් එකක වගේ ආවෙ නම් ඔය පළවෙනි සැරේ තමයි මම හිතන්නේ. ඔව් අනිත් එක තමයි බුද්ධික මේ බුද්ධික මේ දැක්කද මේ ඇත්තටම අර ඒගොල්ලන්ගේ ග්ලාස් කතාවක් කියලා තිබ්බ මේ දැන් Google Glass කියන එක අපි දන්නවනේ හැමෝම මේ කණ්ණාඩි දෙක අර දැම්මහම ইনফরমේෂන් ඩිස්ප්ලේ වෙන එක eye glasses කියලා Apple ලා එකක් කරන්න යනවා ඒක සම්බන්ධ බුද්ධික දන්නවද විස්තර මොකක්ද කියලා? ඒක නෑ කලින් මට බලන්න ඕනේ නෑ. ඔව් එහෙම එකක් කියලා කියන එකත් මොකක් වෙයිද දන්නේ නෑ නේද? හැබැයි Apple ලා කරොත් ඔකට ප්‍රසිද්ධ වෙයි නේද බුද්ධික? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ ඕක මේ කියන්නේ මොනවා හරි තීන දෙයක් වුණත් අර නිකන් හිතට වදින විදිහට ඉදිරිපත් කරනවා නේ කියන දා ජනප්‍රිය. මම හිතන්නේ මගේ ජීවිතේ අමතක නොවන එකම දේ තමයි Apple ලා නිකන් මේ ලොකුවට ඉන්ට්‍රඩියස් කරපු මේ ලොකුම එක තමයි මම චැලෙන්ජ් කරා අපේ ඉන්ජිනියර්ස්ලට ලැප්ටොප් එකට SD කාඩ් එකක් හයි කරන්න. ඒ SD කාඩ් එකනේ රීඩර් එක. මතකද ඒ ස්ටීව් ජොබ්ස් කියව එක? MacBook Pro වලට තුනකට විතර කලින් අවුරුදු තුනකට විතර කලින් මේ හයි කරලා තිබ්බා මේ SD කාඩ් රීඩර් එකක් හයි කරලා. ඔන්න ඔහොමයි කිව්වේ. මිනිස්සු අප්පුටි ගහලා විසිල් ගහලා නිකන් මේක අර නිකන් පුදුම වික්‍රමයක් කරා අර ඒකම කරන්නේ අර දැන් මේ සැරේ iOS 6 වලත් අර කියලා ෆීචර් එකක් එනවනේ අර කෝල් එනවනම් මේ ෆෝන් එක සයිලන්ස් කරලා තියන්න ඒක අර ලොකේෂන් බේස් පුළුවන් ආයි මෙතන ඉදිද්දි ඇලට් කරන්න එපා කියලා. අන්නේ පීච එක ඉන්ඩඩියස් කරන ගොඩත් ඒ වගේ ගත්තමයි කිව්. ගැන ඒක හරි අමාරු වැඩක් විදිහටතමයික පෙන්වුවේ නිකං අර තමන්ගේ වටේ මේ තීන ගැන්නේ කෝඩිනේටික බලලා එහෙම කරනවා කියලා ඒ ප්‍රසෙස් එක හරියට පැහැදිලි කරලා ඒ වගේ. හලෝ, මගේ අර ලාච්චිය විසිකල්ලා තියෙනවා නෙක්සස් වන් එක කේක තෝක තිබ්බා. මයිදන්නේ ඒක මයිදන්නේ ඇපල් ඉන්න කට්ටිය මයිදන්නේ බුද්ධික මේ ලෝකේ ගැන කිසිම කන්ටැක්ට් එකක් නැතු උන්ට අර කන් වලට ඇබ ගහලා ඇස් වලට මොනා හරි දාලා පේන්නේ නැති වෙන්න තියන්නේ මේ වගේ දේවල් ලෝකේ නැ කියන මතේ මත තමයි ඉන්නේ නේද? ඒක ඒක ඇපල් ෆෑන් බොයිස්ලා කියලා කියන්නේ මේ ඇපල් මත්තේ දුවන කට්ටිය මේ හිතන් ඉන්නේ මේක තමයි හරි එක, මේකෙන් ආයේ වරදක් නැහැ කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. මම නෑ මම හිතන්නේ ඉතින් ඒ මිනිස්සු හැබැයි ඒ දෙන ටිකෙන් සැටිස් ඒ ටික පාවිච්චි කරගෙන ඉන්නවා. ඒ වගේ සීන් නැති නේද? කමන්නේ මේගොල්ලෝ සතුට නම් අපි ඒකට බයින අපිට මොකද ඉන්නේ ඒගොල්ලන්ට? මේ ඊට අමතරව ජෙලිබීන් ආවා. ජෙලිබීන් කියලා කියන්නේ මේ කෑමක් තමයි මේ ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම වර්ෂන් එක. ඉතින් ඕකේ ඒගොල්ලෝ අර UI ප්‍රොබ්ලම් හැදුවා කියලා තමයි කියන්නේ. මම ඉතින් දැක්කත් දන්නේ වීඩියෝ එකක් දාලා තිබ්බ ෆ්‍රේම්ස් ඔන්න කොච්චරකට වීඩියෝ එකක් ඒකේ අර පෙන්නන ඒගොල්ලෝ කොච්චර ස්මූත්ද කියලා ඉන්ටර්ෆේස් රන් වෙන්නේ එහෙම. මමත් අද හරි සතුටු වුණා මගේකෙත් නොටිස් එකක් ආවා. ඕ you got a system update කියලා මාත් දඩබඩ ගාලා Wi-Fi එකට කනෙක් කරලා රන් කරලා ඩවුන්ලෝඩ් කරලා පය භාගයකට ඩවුන්ලෝඩ් කරලා රන් කරපුවා. එරර් එකක් ඇහැල නැතුන මොකද්ද චෙක්සම් එකක් ෆේල් වුණා කියලා. තාමත් එම මුකුත් නෑ. දැන් මේ අදත් ඔබ ඔබ හිටියා. දැන් ඊද කලින්ග මේ දැන් ඔය අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් එක එච්චර ජනප්‍රිය වෙන්න උනේත් නෑ නේද? අනිත් එක දානකොට ඒකනේ මේ දැන් මම හිතන්නේ මම තාම අර ගොඩක් ෆෝන් වලත් ආයෙද දැන් මගෙත් අයිස්ක්‍රීම් සෑන්ඩ්විච්ක් තියෙන්නේ. ඒනට ඒක මන් දන්නේ මොන දැන් එච්චර ලොකු වැඩක් නෑ. ඒනට හැබැයි අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් වල බුද්ධික ගොඩක් අර මේ ඇත්තටම අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් මොකද්ද කියලා කිව්ව ඇත්තම කතාව කතා කරොත් බුද්ධික ice cream sandwich කියන්නේ සයිනජන් මොන්. ඔව්. ඒකේ තියෙන ওই ටික නේ කලින් ඉඳලා. ඒකේ තියෙන ඔක්කොම ටික මේකට දාලා තිනවා. සයිනජන් මොඩ් හදන මිනිස්සයා කියලා තිබා මට. අපිට ice cream sandwich වලට ඇත්තනම කරන්න දෙයක් නැහැ. අපි කරලා තියෙන ටික ඒගොල්ලෝ ඒක කරලා දාලා තිනවා කියලා. උදාහරණයක් ගත්තොත් මේ notification එක. දැන් උදාහරණයක් බලන්න. සයිනජන් මොඩ් එකේ තිබා මේ notification එක මෙහෙම පැත්තර කරලා ටග් ගාලා delete කරන්න පුළුවන් එක. දැන් video audio ඇයිට තේරෙන්නේ නැහැ නේ. උඩ එනවා message එකක් ආවා කියලා. ඒක මේ ඇඟිල්ලෙන් පැත්තර තල්ලු කරාම ඒක delete වෙලා අනිත් notification ඉතුරුලා අර කයින් වෙනවා. ඒ වගේ එකක් තමයි. ඉතින් මම හිතන්නේ ඒවා ටිකක් අර Google ලා සාමාන්‍යයෙන් හොඳ දේවල් ටික copy කරනවා නේ බුද්ධික. ඔව්. ඒක හොඳ දෙයක්. S3 මොකෝ අදහස? S3 ඉතින් හොඳයි නේද බලනකොට. ඒ කියන්නේ මාකට් එකේ තියෙනවත් එක්ක බලනකොට නේද? ඔව්. මං හිතන්නේ S3 එකේ ඒගොල්ලෝ ලොකෝටම් පෙන්වන එක තමයි බුද්ධික මේ අර ෆොටෝ ටිකක් එක දිගට ටික ටික ටික ටික ටික ටික ගහලා පෙන්වනවා මේක එච්චර ෆාස් කියලා. මේක ගැලැක්සි නෙක්සස්. ඔන්න බලන්න මේකෙත් ප්‍රීවියු එක දාලා තියෙන්නේ. ස්විච් කළා නේ. ආ ප්‍රීවියු එක තියෙනවා. වීඩියෝ එක ස්විච්. අනේ අම්මෝ මේක මේ ස්විච් කරන්න වදගෙන තියෙනවා. මේ අපි ගත්තොත් එහෙමයි දැන් ඔන්න බලන් ඉන්න. මම මේ ෆොටෝ එක ඔබාගෙන බලගෙන යනවා. වීඩියෝ එක නම් ෆාස් නැතේ. දැන් මේක ෆොටෝ බලන්න ගියොත් එහෙම ඔන්න මම ක්ලික් කරා. ඔව් පොඩේ ඉන්න. ෆොටෝ බලන එකට ගියා. ඔන්න ෆොටෝ එකට ගියා. ඔන්න තියෙනවා අර ඒ තියෙන්නේ. ඇක්කනේ ක්ලික් කරන ස්පීඩ් එකට මේකෙත් ෆොටෝ ටික aran තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒකත් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මේ ෆෝන් එකත් ඇදී Samsung සමාගම මේ Google කියලා ගහලා තිබට ඉතින් මේකේ පොඩි අප්ග්‍රේඩ් එකක් තමයි මම නම් දකින්නේ S3 කියන්නේ. ඔව්. හැබැයි අර ඒගොල්ලන්ගේ දැන් ගොඩක් ඒගොල්ලෝ ඇඩ් කරන තව එකක් තමයි බුද්ධික මේ ස්ක්‍රීන් එක දිහා බලන් හිටියම මේ S වැවුවාම ෆෝන් එක ස්ලිප් වෙනවා කියලා. ඒකත් බැටරි කන එකක්. ඒක බයි ඩිෆෝල්ට් ඩිසේබල් වෙන්නේ. ඒක මේ Samsung දැන් Nexus device හදුවානේ දෙකටම වගේ නේ. දැන් අර ටැබ් එකට Asus ලව අරගෙන දිනවා නේද? මේ Nexus 7 ටැබ් එකට. ඔව්. ඒක නම් මම දැක්ක විදිහට ටිකක් ලස්සනයි නේ බුද්ධික. මං හිතන්නේ අඟල් 7 කියන එක මම දන්නේ මට පුද්ගලිකව. දැන් මේ iPad එක ගත්තොත් එහා අම්මෝ මේ බලන්න සයිස් එක. ලොකු වැඩි නේ බුද්ධික. සාමාන්‍ය ගත්තාම මම අඟල් 7 කියන්නේ දැන් මේකට වඩා චුට්ටක් ලොකුයි නේ. මෙන්න මෙච්චරක් ඉදරනේ. ඒක නිකන් මේක 4 නේ 5 6 7 මෙන්න මේ වගේ. බයිතන අතටත් හොඳයි. අර වාහනයක වගේ මවුන්් කරන්නත් මවුන්් කරගන්න ඇයි පුළුවන් මැප් එක හයි කරගන්න පුළුවන් මගේ නම් හිතන්නේ අඟල් 7 තමයි හොඳ මේක කියලා. ඒත් කලින් අර Samsung Galaxy 7 ටැබ් එකේ ඔය 2 එක ඇවිල්ලා තිබුණා නේද? දැන් දැන් ටික දවසක් වෙනවා මේ ලංකාවේ දැන් තියෙන හැබැයි ඒකයි Nexus 7 එකයි ලොකුම වෙනසක් නෑ වගේ නේද බැලුවාම. ඔව්. ඒ ගෙවන ගානක් තේරුම්ම නෑ වගේ. ඔව් ඒක තමයි. මේ ඒකත් මන් දැක්ක 80 සලාට් එහෙම දෙනවනේ 60 ගානකට වගේ. ඔව්. දැන් S3 එක එකයි 15ක් නේ. ඔව්. ලක්ෂයක් දිනම් ෆෝන් එකක් ගන්න එක මගේ නම් තේරුම්ම නෑ. කිසිම තේරුම්ම නෑ. මේ අරක තමයි මන්නේ හිතන්. උපුල්ගේ අදහස මොකද? ජංගම දුරකථනයේ භාවිතය සහ ස්මාර්ට් ෆෝන්ද උපුල් මන් දන්නා ස්මාර්ට් ෆෝන් විරෝධී කියලා. ඒක නිසා සාමාන්‍ය උපුල්ගේ අදහස කියන්නේ දුරකථනය සහ iPad නෝට් මේ කියන්නේ ටැබ්ලට් එක වෙනම තියාගන්න එක තමයි ෆෝන් එකක උපුල් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා. ඉතින් ඇත්තටම මම අර හැම වෙලාවෙම කියන වගේ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ට නම් ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ ඇයි කියන ප්‍රශ්න අපේ තියලා ඒකට යටම උත්තරයක් හොයාගන්න තමයි මම ගොඩක් වෙලා ඉඩ තියන්නේ. මොකද රැකියාවක් කරන ඒ වගේ ලොකු මේ මනින් මේ කාර්ය ගොඩාක් වැදගත් නිතර එහෙම එහෙ යන එහෙම කෙනෙක් එහෙම ලයිෆ් ස්ටයිල් එකක් තියෙන කෙනෙක්ට නම් ස්මාර්ට් ෆෝන් එකකින් සෑහෙන දෙයක් වැඩක් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් වගේ එහෙම කෙනෙක් ගත්තොත් ඉතින් ඕකෙන් ඇත්තටම ෆොටෝ එකක් ගන්නවා වැඩි වුණොත් එයි මම හිතන්නේ Facebook කියයි. එතනින් එහා වැඩක් කරන්නේ නැහැ ස්මාර්ට් ෆෝන් එකකින්. ඇත්තම தත්ත්වය ගත්තොත් ඉතින් ඒක හන්දා එහෙම දෙයකට ඔය වගේ ලොකු මුදලක් වැය කරන එක ඇත්තටම බොරුවක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් ඒ ස්මාර්ට් ෆෝන් වගේ ඒ වගේ වැඩ ගන්න පුළුවන් සහ එහෙම අවශ්‍යයි ඉන්නවා. විශේෂයෙන් රැකියාවත් එක්ක ඉන්නකොට ඉතින් එහෙම ඇට ඒක ගොඩක් වැදගත් සහ ඉස්සරට ට්‍රෙන්ඩ් එකක් විදිහට ඒක සෑහෙන්න සාමාන්‍ය අපේ ලයිෆ් ස්ටයිල් එක පාසු කරගන්න යොදා ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ හැර සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් වගේ කෙනෙක්ට නම් මේ ෆෝන් එකක් අවශ්‍යයි, කෝල් එකක් ගන්න සහ SMS එකක් ගන්න වැඩි මොනොත් Facebook browse කරත් කමක් නැහැ. ඉතින් ඔය වගේ පොඩි දෙයකට ඉතින් ලොකු යදමක් කරලා ලොකු ෆෝන් එකකට යන එක වැදගත් නැහැ. මොකද ෆෝන් එකක් තියෙන්න ඕනේ ෆෝන් එකේ ප්‍රයෝජනේ ගන්න. එතනින් පස්සේ අනිත් ඒවාට මොකද ගොඩක් අය ලැප්ටොප්ස් එහෙම තියාගෙන ඉන්නවා. ඉතින් ඒක හන්දා ටැබ් එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් වගේ එක වෙනම තියෙද්දි තව මේ තව ස්මාර්ට් ෆෝන් එකකුත් සාමාන්‍ය කෙනෙක්ට නම් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් මතය. ඔව් මං හිතන්නේ බුද්ධික ඒ කතාව එකගයි නේ. ඔව් අනිවාර්යෙන් මේ මම පාවිච්චි කරන ෆෝන් එක වෙන්න කලින් මේ බුද්ධික කියන්න කොනෝ කාද මොකද ෆෝන් එකකෝ ඒක මේ ඒකත් තාම දිනවා ගෙදර මේ ඇත්තට ෆෝන් එක නම් කලින් සමහර වෙලාවට ඩිස්ටර්බ් හරියටම ඒ කියන්නේ ඒක කිව්වකන් දැන් පේරන්ට් ඩිස්ටර්බ් කියලා ෆෝන් එක ඒකයි මම ඉතින් ගොඩක් කලාතුරකින් වැඩ කරන වෙලාවට මේ කෝල් එකට ඇන්සර් කරන්නේ එහෙම වෙලා ඉතින් තව ෆෝන් එකකට තව තව ඒවා දාගත්තට පස්සේ ඉතින් නිදහස දැහැෙන්න සීමා වෙනවා. අනිත් එක අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපි ඕනි වෙලාවක ඕනි ඒ කියන්නේ එළි ඉන්න දැනකදී වුණත් ඕනි එකකට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් කියලා දැනගත්තාම දැන් රැකියාව පැත්තෙන් වුණත් ඒ කට්ටියත් බලාපොරොත්තු වෙනවා හරි කොහේ හිටියත් දැන් වැඩ ටික ඉල්ලගෙන ඒක ඒක නම් නියම් පොයින්ට් එක තමයි බ්ලැක්බෙරි එහෙම ඔෆිස් වල දෙන්නේ ඇත්තටම මේ ඔය හේතුව නිසා තමයි නේ බුද්ධි අනිවාර්යෙන් ඒක ඉතින් එතකොට එන්න ඉතින් අපේ නිදාස් සීමා වෙන එක වෙන්නේ ඒකනම් ලකුණු දෙන්න ඕනේ මේ ෆෝන් එක කියන එක සමහරවිට කරදරයක් බවට පත් වෙනවා. මේ ෆෝන් එක කිව්වම මතක් වෙන බුද්ධික පොඩි කතාවක් කතා කරන්න ඕනේ මේක ගැන කතා කරන්න ඕනේ කියලා මං හිතී දිටේ. දැන් මේ මොබයිල් සමාගම් වල මේකක් කියලා දෙන ට්‍රෙන්ඩ් එකක් කියලා දෙන මේගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එකේ ඇප්ලිකේෂන් ඩෙවලොප් කරන්න කියලා. ඔව්. කළා රෙවෙනියු ෂෙයරින් එකක් කරනවා. ඒ කියන්නේ SMS එකක් ආවහම ඒකේ කොටසක් ඩෙවලොපර්ට යනවා කොටසක් සමාගම ගන්නවා. මේ ළඟදි මම දැක්කා මේ කට්ටිය මේක පොඩි ගුණ ඇඳීමක් කිරීම සඳහා භාවිතා කරනවා. ගුණ ඇඳීමක් කියලා කියන්නේ මම එකක් දැක්ක අපිට එක්ක තව ගෲප් එකෙක් දාලා තිනෙක් කෙනෙක් IT ප්‍රශ්න සඳහා උත්තර ගන්න මිනුන්කේට SMS කරන්න කියලා. ඉතින් ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙක් කරන්නේ මේ මං මේකේ වරද්දාගෙන මේකයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැද්ද කියන එක නෙමෙයි. එතන කිසිම තැනක සඳහන් නැහැ ඒකට SMS එකක් ඇවුව රුපියල් 30ක් කැපෙනවා කියලා. ඔය ඉතින් ඔය වගේ දේවලුත් කරනවා දැන් මේ ඇප්ලිකේෂන් මේ සාමාන්‍ය නෑ SMS එකක් කිව්වම කට්ටිය බලාපොරොත්තු වෙන්නේ 750ක් ඒ වගේ ගානකද නේ? ඔව්. ඒ අර වගේ ප්‍රීමියම් නම්බර් එකක් දීලා එහෙම තියනවා නම් ඉතින් දැනුවත් කරන්න ඕනේ නේද? ඔව් මං හිතන්නේ ඒක තමයි කරන මේ ලොකු වැරදි වැඩක් හැටියට තමයි මන්නම් දගෙන මන් දන්නේ මේ ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියලා. ඒක නිසා මේ පොඩ්ඩක් කට්ටියට මේ ආරක්ෂා වෙන්න කියලා කියන්නේ මේ වගේ අයගෙන්. මොකද මේ අය මේ වගේ ඇප්ලිකේෂන් හදලා ඒ මේ නම්බර්ස් වලට මම දැක බ්ලොග් පෝස්ට් එකකුත් කවුරුත් මේ ගැන ලියලා තිනවා මේ මෙහෙම ගහලා මේ මිනිස්සු සල්ලි හොයනවා කියලා. මොකද අද කාලේ ඉන්නේ මේ නිකන් ඉඳලා කාව හරි මුලා කරලා සල්ලි හොයන සමාජයක් නිසා ඉතින් මිනිස්සු පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඔය නම්බර් විශේෂයෙන් ඉලක්කම් 3 අංක වලට SMS කරනකොට ඉලක්කම් 3 4 මේ සමාය නා ඉලක්කම් 4 අංක වලට ෂෝට් කෝඩ්ස් වලට SMS ගහනකොට Tamanට සල්ලි කැපෙන්න පුළුවන්. මොකද මේක කිසි වෝනින් එකක් දෙන්නේ නැහැ සල්ලි කැපෙනවා කියලා. සමහරවල් රුපියල් 30ක් වගේ කැපුණාම තේරෙන්නේ නැහැ මේක කැපුණා කියලා. ඒක නිසා මේ ටිකක් පරිස්සම් වෙන්න ඒ වගේ අවස්ථාවල්. මම හිතන්නේ මේවා දුරකථන සමාගම් මේ වගේ SMS එකක් ඇව්වහම දැනුවත් කිරීමක් කරන්න ඕනේ නේද? මේක මේ වගේ මිලක් කැපෙනවා කියලා. දැන් ඒගොල්ලෝ ඒ වගේ මේ developers ලාට framework එකක් හදලා එහෙම market place එකක් හදලා තියෙනවා නම් අර අද වගේ දේවලුත් regulate කරන එක ඒගොල්ලන්ගේ වැඩක් නේද කලින්? ඔව් ඉතින් මට උනත් බොරු ඇප්ලිකේෂන් එකක් හදලා දැන් උදාහරණයක් ගත්තොත් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කෙල්ල හොයාගන්න එක. මේකට SMS එකක් ඇව්වම කෙල්ලගේ number එකක් එනවා කියලා කිව්වොත් ඔ කට්ටිය ගහයි හොගාලා. කරනානේ අපේ ඉතින් ඒ වගේ වට ඒ වගේ තමයි ලේසිම. ඉතින් ඕවගේ දැන් ඕවගේ තවත් තියෙනවා මේ තව මේ ඕවගේ කරන්න ඉන්න මේ Facebook වල වෙන අයගේ ෆොටෝ දාගෙන දැන් Facebook 90%ක් ලංකාවගේ ගෑන් ළමයි ප්‍රොෆයිල් fake ඒවානේ. ඉතින් ඒ වගේ මේ කට්ටි ඉන්නවා මේ chat කරලා මේ මේ ළඟදී ඔයගේ chat කරලා මන් දන්න මිනිස්සුගේ number එක දීලා ගෑන් ළමයිගේ නමක් කියලා. ඉතින් ඒක නම් ප්‍රශ්නයක් නෑ. අර උට කෝල් ආවම ඉතින් කුණාරපදයක් කියන්නනේ තියෙන්නේ. ඒ වගේ නෙමෙයි සමහර අය කියනවා අනේ මන් ඔයාට කෝල් කරන්න මට කෝල් ගන්න ඉඳන්නේ පොඩි reload එකක් මගේ number එකට දාන්න කියලා. ඒ වගේ කරගන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඔය reload කිව්වම මතක් වුණේ බුද්ධික මේ dialogue ල අලුත් මේ සමාගම ඉතින් අලුත් නිර්මාණයක් කරලා තිබෙන මේ easy cash. ඔව්. ඒක ගැන අපි කතා කරනවද පොඩ්ඩක් නේද? ඔව් ඒක තමයි. ඒක මේ ඇත්තටම ඔය ලංකාවේ පළවෙනි වතාවට මේ ඒ වගේ يعني මහා බැංකුවේ අවසරයක් ඇතුව ඒ වගේ මේ දුරගතන සමාගමකට මේ ඒ මුදල් සම්බන්ධ වැඩ කරන්න දෙන්නේ. මේ ඒක ඇත්තටම මේ බැලුවාම මොබයිල් පේමන්ට් වල පළවෙනි එක උනාට කලින්ග ඉස්සරහට හැම ඔපරේටර් කෙනෙක්ම සම්බන්ධ වෙයි කියලා හිතනවකට නේද? එහෙම තමයි නේද තියෙන්නේ බුද්ධික හැමෝටම පුළුවන් වෙන්න විදියට නේද ඒක දීලා තියෙන්නේ මම දන්න තරමින් නම්. ඔව් මේ ඒක ඇත්තටම දැන් කට්ටිය ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ කියන්න දෙයක් නැහැ يعني අපේ මොබයිල් එක හරහා يعني මොබයිල් නම්බර් එක මම account number එකක් කරගෙන අපිට account එකක් පවත්වාගෙන යන්න පුළුවන් ඒ easy cash කියලා තමයි ඒගොල්ලෝ නම දාලා තින්නේ. ඒකෙන් පුළුවන් يعني easy cash merchant කෙනෙකුට කියන්නේ يعني easy cash හරහා ගෙවීම් ලබා ගන්න කෙනෙකුට අපිට සල්ලි ගෙවන්න පුළුවන්. ඒකම අපිට යාළුවෙකුට ඕන නම් ඒ ගිණුම් දෙකක් අතරේ සල්ලි මාරු කරගන්න පුළුවන්. දැනට මම හිතන්නේ 10000ක රුපියල් 10000ක උපරිමයකට තමයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලොත් එක්ක register වෙල මොකක් හරි يعني කියලා upgrade කරගන්න බලන 30000ක් වෙනකම්. බුද්ධික උතන ඔව් ඔපල් කියන්නේ. ඔව් 25000ක් තමයි power account maximum limit. ඔව් 25000ක් නේ. බුද්ධික උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් මගේ සල්ලි බැංකුවට දෙන්නේ නැත්නම් easy cash outlet එකට ගිහිල්ලා ගන්න ඕනේද බුද්ධික? easy cash outlet එකට නේ. අපිට ඒ කියන්නේ top up කරගන්නත් පුළුවන් ගාලිංග. register වුණාට පස්සේ account එක open කරනවා විතරයි අපි සල්ලි දාලා අපිට වියදම් කරන්න පුළුවන් ගන්නත් පුළුවන් ඕන ඒක මේ cash කරගන්නත් පුළුවන්. ඔව් ඒ කියන්නේ easy cash outlet එකට ගිහිල්ලා මට 25000ක් දෙන්න කියලා ඒක පෙන්නලා 25000ක් ගන්න පුළුවන්. හැබැයි මේකට මේ බැංකුවත් සම්බන්ධ කරගත්තා නම් ගොඩක් වටී නේද බුද්ධික? මම හිතන්නේ ඒකේ දැනට අර බැංකුවේ තියෙන්නේ ඒක නිකන් يعني බැංකුවක සම්බන්ධයක් තියෙන්නේ ඒක නිරීක්ෂණය කරන්න විතරයි. හැබැයි account handle වෙන්නේ මේ dialogue එක හරහා මම දන්න විදිහට. මේ එකම ඒගොල්ලෝ කියලා තිබුණා කොහේ හරි අර third party API එකකුත් ඒගොල්ලෝ දෙනවා කියලා. ඒ වගේ වුණොත් ඒ කියන්නේ අපිට වෙබ්සයිට් එකක වගේ දැන් අපි credit card වල හරි debit card වගේ එකකින් මේ payment ගන්න PayPal හරි ඒ වගේ දෙකින් ඒ වෙනුවට මේ payment option එකක් විදියට easy cash පාවිච්චි කරන්නත් පුළුවන් එහෙම third party API එකක් release කරොත්. ඔව් මං හිතන්නේ එහෙම වුණොත් අපිට පුළුවන් site එකක් හදලා ඉවරලා මට කියන්න පුළුවන් එහෙම වුණොත් මේ මේ සයිට් එක මේ පාවිච්චි කරන්න වගේ එකක් කියන්න පුළුවන් නේද බුද්ධික? ඔව් එතකොට ඇත්තටම එහෙම එකක් යනවා නම් වෙන්නේ ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක එතන ඩිස්ප්ලේ කරා. එතකොට අපි මේ සර්විස් එකට pay කරනවා කියලා දැම්මහම අර SMS එක දැනට ෆෝන් එකට එන එක ඔටෝමේට් කරලා API එක through authenticate කරගන්න වැඩක් තමයි එතකොට back end එකේදී කරන්න දෙන්නේ. ඔව් අනිත් එක තමයි බුද්ධික මේ එහෙමුණොත් තවත් කතාවක් තියෙනවා මේ දැන් අපිට එහෙමුණොත් දැන් ওই බිස්නස් කරනකොට අපිට මේ මුදා ඒ කියන්නේ බැංකුවක් සම්බන්ධ නොකරම සියලුම ගණදෙනුව කරගන්න පුළුවන් නේද බුද්ධික ඔව් අනිවාර්යෙන් ওই දැන් දැන්ට තියෙන 25000 ලිමිට් එක සමහර විට වැඩි කරයි ඉතින් ඕක සක්සස් වුණොත් නේද ඔව් මං හිතන්නේ මේ තවත් කේස් එකක් තියෙන්නේ බුද්ධිකට මේ සමහරලාට උත්තර දෙන්න පුළුවන් මේ අපිට දැන් බැංකුවකට බැරිද බුද්ධික දැන් මම දන්නවා දැන් මේ අදා සමහර රක්ෂණ සමාගම් තියෙනවා මේ ඒගොල්ලන්ගෙන් SMS එකක් ආවහම බැංකුවට අරන් ගිහලා අපි SMS එක පෙන්නුවාම අපිට සල්ලි දෙනවා නේද මොකද මම දකින්නේ මේ Easy Cash වල account fail point එක කියලා කියන්නේ fail point එකක් කියලා කියන්නේ මං කියන්නේ ඒක fail වෙනවමයි කියලා මේ fail point එකකට දකින්නේ දැන් අපිට රුපියල් 25000 මට බුද්ධික එව්වා බුද්ධිකේ 25000 එව්වහම බුද්ධික මම යනවා Easy Cash outlet එකකට ගොඩක් වෙලාට ඔය පොඩි කඩනේ බුද්ධික දැන් පොඩි කඩ කියන්නේ සාමාන්‍ය කඩයක්නේ ඔය ලක්ෂ ගණන් මං හිතන්නේ නැහැ මං දන්නේ නැහැ මට හිතෙන විදිහෙන් නම් මේ මිනිස්සු සල්ලි තියන් ඉදී කියලා එතකොට ඒක ගන්න කොහොමද ඒ වගේ ගැටලු මට හිතනවා සමහර ඩයලොග් එකකට ගියොත් ගන්න පුළුවන් දෙයක් එහෙමද ඩයලොග් එකෙත් කාලින්ග ඔය ෆියුචර් සෙන්ටර් ඒ වගේ මේ සර්විස් අවුට්ලට් වල මං හිතන්නේ පුළුවන් වෙයි හැබැයි ඒගොල්ලෝ සමහර විට ඒ වගේ මිනිමම් මෙච්චර ඩිපොසිට් එකක් තියෙන්න ඕන වගේ කියලා තියෙනවත් දන්නේ නැහැ මේ ඒ කියන්නේ ඊසි කෑෂ් පොයින්ට් එකක මෙන්න මේ වගේ ගානක් මේන්ටේන් කරගන්න ඕන කියලා මේ ඒත් ඉතින් ඒ කියන්නේ එහෙම ගානක් තිබුණත් ඒක නිකන් ටෙක්නිකලි ඕක වෙන්න පුළුවන් දෙයක් මොකද 100 දෙනෙක් එතෙන්ට આવවත් ගන්න සල්ලි නැති වෙනවනේ එතන ඒ වගේද මම හිතන්නේ බැංකුව එක්කත් ඕක යන්න අමාරු වෙන එකක් නැහැ මොකද දැන් අර ඩයලොග් ස්ටාර් පොයින්ට් කියන එක තියෙනවනේ ඒක ඔය ගොඩක් අවුට්ලට් එක කේසි ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම ෆෝන් එකක් විතරයි දීලා තියෙන්නේ නිකන් ඒගොල්ලෝ සිම් එකක් දාලා එතනින් ස්ටාර් පොයින්ට් රිඩීම් කරන ඒවා ඒගොල්ලෝ පොස් සිස්ටම් එක අප්ඩේට් කරගෙන තිනවා ඒක හරහා වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වගේ ඉතින් බැංකුවකටත් ඕක ඉම්ප්ලිමන්ට් කරන එක ඒ කියන්නේ ලොකු අමාරු වැඩක් වෙන්නේ නැහැ මොකද මේ ඒ කියන්නේ ඕක ගොඩාක් මේ ඒ කියන්නේ නීතිමය පැත්තෙන් දැන් මහා බැංකුවේ අනුමත එකක් හින්දා මේ බැංකුවකත් මොකද ওই කවුන්ටර්ස් තියෙනවා ඒකම ඒ කියන්නේ ඒ සමාගම් වල එකඟතාවයක් තියෙනවා නම් අමාරු වෙන එකක් නැහැ ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ගාලින්ග ඔව් මම හිතන බුද්ධික මේ තව ප්‍රශ්නයක් ඔතන මේ මම දැක්ක මේ chat room එකේ කියන නිපුන් ඔන්ලයින් කියන මේ ওই money controlling part එක කරන්නේ මේ ඇත්තම HNB බැංකුව හරහා ගිය ඩයලොග් එකේ HNB ඇත්තම අර කස්ටෝඩියන් බැංක් එක කියලා තමයි තිබුණේ කාලේ. ඒ කියන්නේ ඕක අර ගණදෙනු මොනිටර් කරගෙන වගේ ඉන්න එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මහා බැංකුවෙන් අනුමත කරනකොට මේ වගේ දෙයක් මොබයිල් නෙට්වර්ක් එකකට ඒ බැංකුවකුත් සම්බන්ධ වෙන්න ඕන ඒ වගේ දෙයක් තමයි නීතිමය තත්ත්වය ඇත්තේ ඒකේ. ඔයිට කලිනුත් ඩයලොග් අර NDB බැංක් එක කලින් ඔය වගේ මට ඒක නම මතක නැහැ ඔය වගේ සර්විස් එකක් ඉන්ට්‍රඩියුස් කරා මං හිතන්නේ ඒකේ තීච්ච ගැටලුව තමයි අර ඇත්තටම NDB account එකක් ඕපන් කරන්න වෙනවා අපිට. කියන්නේ අපි account එක ඕපන් කළා ඒ account එකේ සල්ලි තමයි මොබයිල් එක හරහා ගණදෙනු කරන්නේ. දැන් මෙතෙන්දි ඒ දුර්වලතාවය නැති කරගෙන මේ instant ඕපන් කරන්න බලන account එකක්. දැන් බැංකුවට යන්න නැතුව form පුරවන්න නැතුව නිකන් මොබයිල් එකෙන් අර #111 දුවද නේ තින් නම්බර් එක ඒක ගහලා මේ ඕපන් කරගන්න පුළුවන් නැතන අර එකම කන්සෙප්ට් එක හැබැයි මෙතනදී ඒගොල්ලොම තමයි සල්ලි පාලනය කරගන්නේ ඔන්න ඊළඟ ප්‍රශ්න බුද්ධික ප්‍රශ්නයක් නෙමෙයි මේක ඇත්තනම් තවත් කතාව ඩයලොග් ලැන්ග්වේජ් ගත්තායි ඩයලොග් HDTV ගැන කියන්න කියලා හැමෝම chat එකේ කියන HDD හැමෝම නේ මේ දෙතුන් දෙනෙක් රිපීට් ගන්නවා හැමෝම කිව්වොත් එනවා මම වයින ඩයලොග් HD මේ දවස්වල ටෙස්ට් channel දෙනවා channel හතරක් දෙකක් දෙනවා ඒ channel හතර channel හතරයි Star Movies HD ESPN හරි එකක් හරි කොහොම හරි යනවා රුපියල් 900ක් ගන්නවා HD channel ටිකට සහ activate කරන්න SDB එක මාරු කරනවා 3000ක් දෙකද ඒකට ගන්නවනේ ඔව් activation කරනවා channel හතරක් බාන රුපියල් 900ක් ගෙවන එක නේද ඉතින් කියලා තමයි කියන්නේ. ඔව්. ඒකට හේතුව 900 කියන්නේ ගාලින්ග මේ දැන් අර බේස් පැකේජ් එකට අමතරව. ඔව්. තමන්ගේ ඉතින් දැන් අපිට ලොකු මාර 1900 ගානේ පැකේජ් එක තියෙන මිනිස්සෙන් නම් බුද්ධික. ඒ මිනිස්සයා අර්ග ගන්නව නම් මේ ලොකු ප්‍රශ්නයක් වෙනව නේද? එහෙම වුණොත් ඒ කියන්නේ යකෝ රුපියල් 5000ක් විතර මාසෙට ගෙවන්න ඕනේ HD channel එකක් බලලා. මේ ඒක තේරුමක් නැහැ. ඇත්තටම මෙහෙමයි. ක්වලිටි එක ගත්තොත් නම් මං තාම හරියට දැක්කේ නැති නිසා ඒක ගැන කියන්න බෑ. බෑදින් HD අනිවාර්යෙන් හොඳ වෙන්න ඕනේ. SDP එකත් හොඳ එකක් හම්බ වෙන එක මම හිතන්නේ ඕන්න DVR තියෙන එකක් ගන්න පුළුවන් ඒක රෙකෝඩින් එහෙම ෆන්ක්ෂන්ස් තියෙන එක. සාමාන්‍යෙන් තාමත් මන් දකින ගාන වැඩි හැටියට තමයි. මොකද channel ප්‍රමාණයත් එක්ක බල දැන් උදාහරණ ගත්තොත් දැන් ලංකාවේ හොරට ගෙනල්ලා ඇත්තන විකුණන මේ ඉන්දියාවේ dish tv විකුණනවා. එතකොට ඉන්දියාවේ Tata Sky මේ Airtel ඔයගේ ගොඩක් ගෙනල්ලා විකුණන ඒවා සාමාන්‍ය ඔක්කොම channel 250 HD channel 15ක් 20ක් විතර එක HD recorder එක ඔක්කොම බැලුවත් මේ මාසෙට ගෙවන්නේ රුපියල් 2000 2500ක් විතර. ඒ බලනකොට නේද බුද්ධි ගොඩක් වැඩි නේද? ඔව් වැඩි මේ අනිත් එක දැන් ඒගොල්ලන්ගේ මේ අර සර්විස් චාර්ජ් එහෙමත් වැඩි කියලා ඔය කාලින්ගත් පහුගිය දවස්වල කිව්වේ නේද මේ? ඔව්. මොකෝ අර ඩිෂ් එක මූව් කරන්න උනොත් එහෙම ඒ වගේ දේවලුත් නේද? රුපියල් 4000ක් ගන්න. ඔව්. ඉතින් කමන්නේ කොහොම හරි ඉතින් ඒ වගේ දෙයක් හරි ආපු එක වටනව නේද බුද්ධි? ඒ කියන්නේ එහෙම ටෙක්නොලොජියක් හරි HD යහ ආපු එක ඉතින් වටිනවා. මම හිතන්නේ ඕක කාලින්ග ජනප්‍රිය වෙයි මේ මොකද දැන් ඔය dish TV එහෙම මෙහෙ දුන්නට ඒවා එච්චර මිනිස්සු අතරට යන්නේ නැහැ නේද? දන්න කට්ටිය ගන්නවා. එහෙම නැත්නම් හැබැයි ඩයලොග් TV එහෙම නෙමෙයි දැන් ඕනි ගමක ගිහිල්ලා බැලුවොත් කාලින්ග හැමතැනම වගේ තියෙනවා. ඒ විශේෂයෙන් ලෝකල් ජනරේටර් එක බලන්න. අනිවාර්යෙන් අර මිනිස්සු අර ඇන්ටනා හදලා ඕක කරකෝ කරකෝ එහෙම ඇති වෙලා හිටපු කට්ටියක් දැන් මේක අඩුවට දෙනකොට ගත්තා. ඒ වගේ ඉතින් දැන් ගොඩක් තැන්වල මේ TV ගොඩක් ගන්නවනේ LCD TV LED TV කට්ටිය ගන්න හින්දා මේ ජනප්‍රිය වේ HD එකක් නේද? ඔව් මම නම් කැමති HD වලට මාරු වෙනවා නම් මොකද ඉතින් අනිවාර්ය රූප හොඳයි. මොකද ගොඩක් අය නගර මැසිවිල්ලත් තමයි මං ලොකු TV එකක් ගත්ත රූප පැහැදිලි කියලා. ඉතින් සාමාන්‍ය SD නේ පේන්නේ මේ. ඒක නිසා ඉතින් HD එන එක හොඳයි. අද නම් පැය දෙකක් ඔව් ඒක තමයි දැන් නම් අර දැන් මේ ටික අප්ලෝඩ් වෙන්න දාලා සුබනක් විතර බලන් ඉන්නේ ඒ වගේ. එහෙනම් අදට මේ අපි කට්ටියට සම්මුදේ වනේ උපුල්. එහෙනම් පැය ගාණක් කන් දෙකේ හෙඩ්ෆෝන් එකක් ගහන් හිටියට බොහොම ස්තුතියි. මේ එහෙනම් ලබන සතියේ වීඩියෝත් එක්කද හම්බ වෙන්නේ? ඔව් නේ වීඩියෝත් එක්ක හම්බ වෙයි. වීඩියෝ බටන් වන්න කෙනෙක් මම හොයාගෙන එනවා ඊට කලින්. එහෙනම් හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක් සුබ රාත්‍රියක් උපුල් සුබ රාත්‍රියක්. Thank you.